පින්වත්නි, අප ඉදිරියේ මේ අහස උසට පෙනෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ. තුන් ලෝකයේම අසහාය මහා සෑරජාණන් වහන්සේ තමයි ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේ. ඒ උතුම් අප ඉදිරියේ පෙනෙන ස්වර්ණමාලී මහා සෑරජාණන් වහන්සේට නමස්කාර වේවා. සා පින්වත්නි, මේ අපි දැන් කවුරුත් මේ ඉඳගෙන සිටින මේ ස්වර්ණමාලී සෑරජාණන් වහන්සේගේ මේ මළුව රහතන් වහන්සේලා 96 කෝටියක් වැඩ හිටපු තැන. එතකොට අපි දැන් මේ ඉන්න සෑම තැනකම රහතන් වහන්සේ නමක් හිටපු තැන. අපි දැන් මේ සෑරජාණන් වහන්සේට යම් තැනක ඉඳලා වන්දනා කළොත් රහතන් වහන්සේ නමක් වැඳපු තැනක් වේ. අපි යම් තැනක මේ ඉඳගෙන හිටියෝ ඒ රහතන් වහන්සේ නමක් වැඩ හිටපු තැන. පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාමත් කලාතුරකින්. දැන් පින්වත්නි, මේ මහා භද්‍ර කල්පේ බුදුවරු 4 නමක් පහළ වුණා. මේ මහා භද්‍ර කල්පේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 40,000 වුණ කාලයක් තිබුණා. ඒ 40,000 ආයුෂ තියෙන කාලේ ලෝකෙට පහළ වුණා කකුසඳ කියලා බුදුරජාණන් වහන්සේ නමක්. ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණ කාලෙත් මේ භූමිය, මේ ලංකාවේ ඒ කාලේ වෙන නමක් තිබුණේ ලංකාවට. එදිර මේ භූමියට කකුසඳ අවුරුදු 40,000 ආයුෂ තියෙන කකුසඳ බුදුරජාණන් වහන්සේත් වැඩම කළා. වැඩම කළා මේ උතුම් මහා සෑරජාණන් වහන්සේගේ අපිට මේ පේන රන් කොත තියෙන තැන, මේ පොළවේ හරියට මේ සෑයේ මැද ඒ කකුසඳ බුදුරජාණන් වහන්සේ දහස් ගණන් රහතන් වහන්සේලා සමග වැඩ සිටියා. එතකොට ඒ බුදුරජාණන් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ පාපහසිමුන් සිරිපාපහසිනුන් පූජනීය වුණා. ඊළඟට ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කාලයක් ගියාට පස්සේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් ගියාට පස්සේ ලෝකෙට පහළ වුණා කෝණාගමන කියලා බුදුරජාණන් වහන්සේ නම. ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙනකොට ඒ කෝණාගමන බුදුරජාණන් වහන්සේ කාලේ මිනිසයන්ගේ ආයුෂ අවුරුදු 30,000යි. ඒ 30,000ක් ආයුෂ තියෙන කාලේ කෝණාගමන බුදුරජාණන් වහන්සේත් මේ බිමට වැඩම කළා. දහස් ගණන් රහතන් වහන්සේලා සමග මෙතන වැඩ හිටියා. ඊට පස්සේ ලෝකෙට පහළ වුණේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වුණාට පස්සේ මිනිසුන්ගේ ආයුෂේ කාලේ අවුරුදු 20,000යි. 20,000ක් ආයුෂ තියෙන කාලේ පින්වත්නි, ඒ කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් සෑරජාණන් වහන්සේ තියෙන තැනට වැඩම කළා. එතකොට මේ තමයි මේ මහා භද්‍ර කල්පේ බුදුරජාණන් වහන්සේලා 3 නමක් මේ සෑරජාණන් වහන්සේ තියෙන තැන වැඩ හිටපු විස්තරේ. සමාධි සමාපත්ති වලින් වැඩ හිටියා. ඊට පස්සේ පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 8ක් ගත වුණා. ඒ අවුරුදු 8ක් ගත වුණ තැන අපගේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා 500ක් මහරහතන් වහන්සේලා සමග කැලණියට. ඇයි? බුදුරජාණන් වහන්සේ චුල්ලෝදර මහෝදර නාග දමනයේදී එතනට පැමිණිලා හිටියා මණියක්කිත කියන නාරජතුමා. මිනිකට මැණිකක් වගේ නේත්‍ර සංගල තියෙන නාරජතුමාගේ නිල්ම නිල් පාටයි. ඒ මනියක්කිත නාරජතුමා ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට වඩින්ට. ඉතින් බොහෝ කාලයක් හිටිය වැඩියේ නෑ. ඊට පස්සේ මනියක්කිත නාරජතුමා සැවැත්නුවර ජේතවනාරාමයට මානවක වෙස් මවාගෙන තවත් පිරිසක් සමග ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා වඩින්න කියලා. හෙට දවසේ දානෙට වඩින්න කියලා. බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග කැලණියට වැඩම කළා. ඒ කැලණියට වැඩම කරලා පැන වූ මණික් මණ්ඩපේ දන් වැළඳු බුදුරජාණන් වහන්සේ ශ්‍රී පාදයට වැඩම කළා. මේ විදිහට තුන්වෙනි වතාවට ලංකාවට වැඩම කළාට පස්සේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පින්වත්නි මේ ලක්දිරණේ තැනින් තැන වැඩම කළේ. අන්න එහෙම වැඩම කරනකොට තථාගතයන් වහන්සේ අනාගතයේ, ඒ කියන්නේ අද කාලේ මේ විදිහට මහා සෑයකට දිනෝදහසක් වඳින බව දුටුවා. දැකලා තුන් බුදුරජාණන් වහන්සේලා විසින්ම කකුසඳ, කෝණාගමන, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා වැඩ හිටපු තැනම ආකාශයෙන් වැඩම කරලා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. දැන් මේ රංකොත තීර තැන ඒ කෙලින්ම තමයි ඇතුළේ සෑය. හරියට මේ සෑයේ මධ්‍ය මණ්ඩලෙ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. වැඩ සිටිනකොට බුදුරජාණන් වහන්සේ සමග මේ සෑ භූමියේ වැඩ හිටපු තව රහතන් වහන්සේලා 500ක් ඉන්නවා. ඒ 500 තමයි අපේ බුදුරජාණන් වහන්සේ සමග වැඩ ඉන්නවා. පින්වත්නි, ඇහැල මලේ පාටින් බබලන කල්පයක් ඇතුළත වටින වැටෙන වැස්සේ වැහිබිඳු ගාන ගණන් කරලා කියන්න පුළුවන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සෑරජාණන් වහන්සේ වැඩ හිටපු තැනට බුදුරජාණන් වහන්සේ සමග වැඩම කළා. ඊළඟට පින්වත්නි, නිල්මානිල් මලේ පාටින් බබලන මුගලම් මහරහතන් වහන්සේ මේ සෑරජාණන් වහන්සේ වැඩ හිටපු බිමට, මේ අපිට පේන භූමියට වැඩම කළා. ඊළඟට දුතාංග ගුණයෙන් අගතෙන්පත් දුප්පතුන්ගේ මුනිවරයා කියලා ඒ කාලේ මුනිවරු කතා කරන්නේ. ඒ දූත ගුණයෙන් අගතෙන්පත් මහා කස්සප මහරහතන් වහන්සේ මේ උතුම් සෑරජාණන් වහන්සේ වැඩ සිටි භූමියට වැඩම කළා. ඊළඟට පින්වත්නි, අඟුලිමාල මහරහතන් වහන්සේ වැඩම කළා මේ භූමියට, මේ සෑරජාණන් වහන්සේ පිහිටි භූමියට. බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන වැඩ සිටිනවා. ඊළඟට උපාලි මහරහතන් වහන්සේ වැඩම කළා. රාද මහරහතන් වහන්සේ වැඩම කළා. ඒ වගේම කිවිසුමක්වත් ජීවිතේට ගිහිල්ලා නැති නිරෝග ගුණයෙන් අගතෙන්පත් බක්කුල මහරහතන් වහන්සේ මේ සෑරජාණන් වහන්සේ වැඩ හිටපු තැනට වැඩම කළා. ඊළඟට අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ස ඇති භික්ෂූන් අතර අග්‍රයි. දිවස් නුවණ තියෙනවා. ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ සෑරජාණන් වහන්සේ පිහිටි තැනට වැඩම කළා. පින්වත්නි, අනුරුද්ධ මහරහතන් වහන්සේට දිවස් ලැබුණේ පෙර සසරේ මේ වාගේ උතුම් ධාතුන් වහන්සේලා වැඩ සිටින සෑරජාණන් වහන්සේ නමක් වටා අතින් පහනක් අරගෙන රෑ එළි වෙනකල් ප්‍රදක්ෂිණා කරලා තියෙනවා. පහන් පූජාවක් කරලා තියෙනවා. රෑ එළි වෙනකල් පහනක් අතට අරන් සෑරජාන් වහන්සේගේ වටේ ප්‍රදක්ෂිණා කරනවා. ඒ පින්බලයට කියනවා අනුරුද්ධ මහරහතන් වහන්සේට දිවස් නුවණ ලැබුණේ. කොහොමද ඒ පහන් පූජාව ආනිසංස? ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සමග වැඩම කළා නන්ද මහරහතන් වහන්සේ. ඒ වගේම මේ විදිහට රහතන් වහන්සේලා අපි දන්න සීවලී මහරහතන් වහන්සේ වැඩම කළා. මේ විදිහට අපි දන්න මහා ආනන්ද ස්වාමීන් වහන්සේ හැර, මොකද ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වෙනකොට අරහත්ත්වයටපත් වෙලා නැහැ, ඉරිදී තිබුණ නැහැ. අනිත් රහතන් වහන්සේලා බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ සමග මේ උතුම් ස්වර්ණමාලී මහා සේරජාණන් වහන්සේ පිහිටි මේ උතුම් බිමට වැඩම කළා. එතකොට ඊ රහතන් වහන්සේලා වැඩ සිටිය, බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය පාරිශුද්ධ භූමියක් තමයි මේ. තුන් ලෝකේටම අග්‍රතම ස්ථානය. දැන් මේ ලංකාව ගත්තොත් එහෙම පින්වත්නි, ලංකාවේ ස්වර්ණමාලී මහසේරජාණන් වහන්සේ තමයි බුද්ධ බලය පැතිරෙන කේන්ද්‍රස්ථානය. මේ ලංකා ධරණිතලයේ කරඬුවක් වගේනේ. ලංකාවම ධාතු කරඬුවක් වගේ. ඇයි මහා ස්තූපය මේ උතුම් ස්වර්ණමාලී සේරජාණන් වහන්සේ අනුරාධපුරයේ මේ ආනුභාවය පතුරවමින් වැඩ සිටිනවා. ථූපාරාමයේ අකුධාතුන් වහන්සේ එහින් ආනුභාවය පතුරවමින් වැඩ සිටිනවා. අටමස්ථානයේ එහින් බුද්ධ බලය පැතිරෙනවා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උඩමළුවේ බුද්ධ බලය පතුරවමින් වැඩ සිටිනවා. දළදා වහන්සේ වැඩ සිටිනවා. සෝමාවතී දළදා වහන්සේ වැඩ සිටිනවා. ඒ වගේම මයිංගනේ උතුම් ග්‍රීවාධාතුන් වහන්සේ වැඩ සිටිනවා. කේසධාතුන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේම ශ්‍රීපාද පත්මේ භාග්‍යතුන් වහන්සේගේ ශිරිපා කමල වැඩ සිටිනවා. මේ විදිහට ලංකාව පුරාවම බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය පැතිරිලා. ඒ නිසා ලංකාවට එහෙම අනතුරු කරන්න බෑ. පින්වත්නි, ඉන්දියාවේ තියෙනවා පූජාවක්. ඒ පූජාවට කියන්නේ දසහරක් කියලා. ඒ දසහරා පූජාවේ දවස් 9ක් මුළු ඉන්දියාවේමය පූජාවල් පවත්වනවා. කාලි මෑණියන්ට කාලි අම්මට පූජාවල් පවත්වනවා දවස් 9ක්. දවස් 9ක් පූජාවල් පවත්වලා 10වෙනි දවසේ, 10වෙනි දවසේ ලංකාවම හදලා පුච්චනවා. ඒකල ලංකාව විනාශ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු ඉන්දියාවම. ඒක යාළගේ පූජාව. ඉදිරි ඒවා අපි බලන්න ගිහිල්ලා තියෙනවා කෝටි ගාණක්. කෝටි ගාණක් මිනිස් එකතු වෙලා ලංකාවට සාප කරද්දී ඒ සාපේ ලංකාවට වදින්නේ නැහැ. වදින්නේ නැත්තේ ඇයි? මේ ලංකා ධරණිතලෙන් විහිදෙන ආනුභවය. මෙන්න මේ ස්වර්ණමාලී මහා සේරජාණන් වහන්සේගේ සිට විහිදෙන ආනුභවයකින් ලංකාවම සුරක්ෂිත වෙලා තියෙන්නේ, සාප වදින්නේ නැහැ. ඊළඟට තමයි මයිංගනේට බුදුරජාණන් වහන්සේ වැඩම කළ මොහොතේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් ලංකාවට ප්‍රදක්ෂිණා කළා වඩිනවා. ඉන්දියාවට එහෙම කරපු බවක් නැහැ. එතකොට ලංකාවට තුන් වතාවක් ප්‍රදක්ෂිණා කළා වඩිනවා. ඒ නිසායි සාප වදින්නේ. මම මේ කියන්න උත්සාහ කළේ ස්වර්ණමාලී සේරජාණන් වහන්සේ පෙරටු කරගත්ත බුදුරජාණන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේලා නිසා මේ ලංකා ධරණිතලයේ ආරක්ෂාව නැහැටි. ඊළඟට පින්වත්නි, මේ විදිහට බුදුරජාණන් වහන්සේ සමාධි සමාපත්තියෙන් වැඩ ඉඳලා මේ භූමියෙන් වඩිනවා. ඒතර බුදුරජාණන් වහන්සේ වඩින්න කලින් මෙතෙන්ද බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න දෙවියෙක් පැමිණුණා. ඒ දෙවියන්ගේ නම මහසාල. ඒ දෙවියගේ නම මහසාල. ඒ මහසාල දෙවියන්ට සමහරට අදටත් ඉන්නවා. ඒතර අදටත් ඉන්නවා. ඒ දෙවිය රාජයට බුදුරජාණන් වහන්සේ පැවරුවා, පින්වත් දිව්‍ය පුත්‍රය, අනාගතයේ තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඉදිවන මහා සෑය මේ භූමිය ඉදිවෙනවා. ඒ නිසා මේ භූමිය ඔබ ආරක්ෂා කරන්න ඕන. මේ භූමිය ඔබ ආරක්ෂා කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ පැවරුවා මහාසාල කියන දිව්‍ය පුත්‍රයාට. එතකොට මේ මහසාල දිව්‍ය පුත්‍රයා තමයි මේ භූමිය ආරක්ෂා කරගත්තේ දුඩුගැමුණු රජුරු එනකල්. එතකොට මේ භූමිය හැදෙනවා කටු රෝල් හැදිලා. මේ භූමියේ සාමාන්‍යයෙන් කෙනෙකුට ඇවිල්ලා කැතගුණ කරන්න බෑ. ඒ විදිහට මේ භූමිය නිකම් ආරක්ෂා වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා වැඩ හිටියපු තැන්. ඊට පස්සේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඔන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසන් ලෝ සතට සිත සලසල කුසිනාරානුවර උපවර්තන ශාල වන උද්‍යානයේ සල්ගස් දෙකක් අතර පිරිනිවන් පාන්ට වැඩියා. ඒ පිරිනිවන් පානකට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන පහක් කරනවා. ඒ අදිෂ්ඨාන පහම ලංකාව වෙනුවෙන් කළේ. ඒ තමයි ලංකා ධරණිතලයේ ජයසිරි මහ බෝධීන් වහන්සේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වඩමවද්දී ඒ ධර්මාශෝක රජුගේ ජයසිරි මහ බෝධීන් වහන්සේ ළඟට යනකොට දකුණු ශාඛාව විතරක් පෙනිලා අනිත් බෝධි ශාඛා නොපෙනෙත්වා කියලා. දෙවෙනි අදිෂ්ඨානය තමයි ඒ බෝධීන් වහන්සේ ආයුධයකින් කපන්නේ නැතුව බෝධීන් වහන්සේ තමන්ගේම ශාඛාවෙන් වෙන් වෙලා රන් කටාරමේ පිහිටත්වා කියලා. පිහිටලා මුල් අදින්න කියලා භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කළා. ඊළඟට තුන්වෙනි අදිෂ්ඨානය තමයි බුදුරජාණන් වහන්සේ කළ ඒ රන් කටාරමේ පිහිටි දක්ෂිණ බෝධීන් වහන්සේ ආකාශයට පැන නැගිලා පත්‍රේනොත් ඵලේනොත් නිල් පාට රශ්මි දහරා විහිදි විහිදි වලා ගැබකින් මැසි දින හතක් පවතිවා කියලා. හතරවෙනි අදිෂ්ඨානය තමයි ථූපාරාමේ අකුධාතුන් වහන්සේ පිහිටන දවසේ අකුධාතුන් වහන්සේගෙන් යමක මහා ප්‍රාත්‍යහාරය සිද්ධ වේවා කියලා. පස්වෙනි අදිෂ්ඨානය තමයි ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේගේ මේ අපිට පේන මේ උතුම් මහා සෑරජානන් වහන්සේගේ දහත් ධාතු පිහිටන දවසේ ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදු සිරුර මැවි යමක මහා ප්‍රාතිහාරය පාත්වා කියලා බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා. අදිෂ්ඨාන කරලා ලක්දිව බුදු සසුන රකින්ට ධර්ම සක්‍ර දේවේන්ද්‍රයන්ට පැවරුවා. බුදුරජාණන් වහන්සේ පහන් සිලක් නිවි යන විදිහට පිරිනිවන් පාවා දාලා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේගේ රන් දේහයේ සඳුන් දර සෑය ආදාහනය කළා. ආදාහනය කරලා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් රන් දෙන සඳුන් දර සෑයේ දැවෙද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ ධාතුන් වහන්සේලා සම මස් ලේ ආදී ඒ සියල්ල දැවි බුදුරජාණන් වහන්සේගේ අස්ති ධාතුන් වහන්සේලා ඉතිරි වුණා. ඒ ධාතුන් වහන්සේලාගෙන් ලලාට ධාතුන් වහන්සේ අකු ධාතුන් වහන්සේලා දෙනම සතර දළදා වහන්සේලා බිඳෙන්නේ නැතුව ඉතිරි වුණා. දැන් ලලාට ධාතුන් වහන්සේ ලංකාවේ වැඩ ඉන්නේ සේරුවිල. අකු ධාතුන් වහන්සේ මේ අපිට පෙනෙන මායිමේ ථූපාරාමයේ වැඩ සිටින්නේ. දළදා වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා ලංකාවේ. ග්‍රීවා ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙම ශ්‍රීහස්තින් ලබලා දුන්න කේස ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේම තැබූ සිරිපා කමල අදටත් තියෙනවා. මේ ලබ්ධිව කොයි තරම් පූජනීයයි. ඊළඟට පින්වත්නි, ඉතින් ඒ විදිහට ධාතුන් වහන්සේලා බෙදුනට පස්සේ ඔබ අහලා තියෙනවා රටවල් මේ ප්‍රදේශ 8කින් ධාතුන් වහන්සේලා බෙදා ගන්න යුද්ධ කළා. ඒ යුද්ධ කරනකොට කෝලිය ජනපදේනුත් ආවා. කෝලිය ජනපදේ තියෙන්නේ ගංගානම් ගඟ මහ මුහුදට වැටෙන ප්‍රදේශේ. ඒ කෝලිය ජනපදයේ අයට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ සිරුරේ ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. නැලි 16ක්, නැලි දෙකක් එක ද්‍රෝණයයි. ඉතින් අජාසත් රජතුමාට රජගහනුවර පිණිස ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා, කුසිනාරානුවර මල්ල රජදරුවන්ට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා, ඊළඟ විශාලා මහනුවර ලිච්ඡවීන්ට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා, ඒ වගේම මේ විදිහට ද්‍රෝණයක් කපිලවස්තුවේ සාක්‍යයන්ට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා, ඒ වගේම ලැබුණා කෝලිය ජනපදේ රාම ගාමීට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. මේ ධාතුන් වහන්සේලා රාමගාමී කෝලිය වැසියා ගිහිල්ලා ගංගානම් ගඟායිනේ ස්තූපයක් හදනවා. ලස්සන ස්තූපයක්. ඊට පස්සේ මේ ගංගානම් ගඟායිනේ තියෙන නිසා මේ සෑය වට කරගෙන ආරක්ෂා කරනවා නාගයෝ. නාගයෝ සාමාන්‍යයෙන් ජලය ආශ්‍රිත වෙන්නේ. විශේෂයෙන් ගංගානම් ගඟ පුරාවට නාගයන්ගේ විමානේ තියෙනවා. ඊට පස්සේ මේ ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා දඹදිව තලයේ ස්තූප අටක් හදනවා. ඊට පස්සේ ද්‍රෝණයක් ධාතු බෙදපු ද්‍රෝණ බමුණාගේ බමුණා ඒ ධාතු බෙදපු නැලිය තැන්පත් කරලා තුම්බ ස්තූපය කියලා එකක් හදනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධාතු හොයාගෙන එනකොට ධාතුන් වහන්සේලා බෙදලා මොකුත් නැහැ. සඳුන්දර සෑයෙන් අඟුරු ගෙනියල සෑයක් හැදුවා. ඒකට කියනවා අංගා සෑය කියලා. මේ විදිහට ධාතු ස්තූප 10ක්. සර්වඥ ධාතුන් වහන්සේලාගේ ස්තූප 8ක්. ඇතුළුව මහා ස්තූප හැදුණා දඹදිව තලයේ. සාමාන්‍යයෙන් අවුරුද්දක් ඇතුළත මහා ස්තූප හැදුණා. පින්වත්නි, මහා කස්සප මහරහතන් වහන්සේ අජාසත් රජතුමාට කියනවා, රජතුමනි, ධාතුන් වහන්සේලා තැන්පත් කළාට අනාගතයේ මිත්‍යා දෘෂ්ටි කර මේ පිරිස් ධාතුන් වහන්සේලාට අනතුරු කරන්න පුළුවන් වෙනවයක. ඒ නිසා අපි ධාතුන් වහන්සේලා එකතු කරන්න ඕන එක. කිව්වනේ ධාතුන් වහන්සේලා බෙදා ගන්නත් ගිහිලා අච්චර යුද්ධයක් ඇති වෙන්න ගියා නම් ස්වාමිනී කස්සපයන් වහන්සේ දැන් දුන්න ධාතුන් වහන්සේලා එකතු කරන්න ගියා මොකක් වෙයිද? ඊර්වසක රජතුමනි, මහා ධාතු නිධානයක් කරන්න තැනක් ඔබ හදන්න ධාතුන් වහන්සේලා මං ගේන්නම් කියලා. දැන් මම මේ ධාතු නිධානය කරන හැටි ඒ විස්තර කියන්නේ. මම මේ කියන්න හදන්නේ මේ අපි ඉදිරියේ කිරිබුබුලක් වගේ මේ අහසට නැගිලා තුන් ලෝකෙටම සිත සලසන ස්වර්ණමාලී මහා සෑ රජාණන් වහන්සේට ධාතුන් වහන්සේලා ලැබුණ හැටි මම මේ කියන්න හදන්නේ. ඒ නිසා බොහෝ විස්තර සහිත ධාතුන් වහන්සේලාගේ පරම්පරාව මේ වෙලාවේ අපිට කියන්නට වෙලාව මදි. ඉතින් පින්වත්නි, අජාසත් රජතුමා පොළොව ඇතුලේ රජගහ නුවර ඊසාන දිසාවේ පොළොව ඇතුලේ අසූරියනක් යටට පොළොව මේ හාරලා මහා නිධානයක් හැදුවා, ධාතු නිධානයක්. අදටත් ඒ තැන තියෙනවා. ධාතු නිධානයක් හදලා කරඬුවක් හැදුවා. ඒ කරඬුව ථූපාරාමය වගේ. දැන් අපේ ථූපාරාමය වගේ. ඒ කරඬුව ඇතුලේ කරඬු 160ක් තියෙනවා. ඒ කරඬුව 160ක් ඇතුලේ තමයි ධාතුන් වහන්සේලා වැඩි ඉන්නේ. මහා කස්සප මහ රහතන් වහන්සේ ඉර්ධියෙන් වැඩියා කපිලවස්තුවේ සෑය ඇතුළට. වැඩලා වන්දින්ට වන්දනමාන කරන්ට යම් ප්‍රමාණයක් ධාතුන් වහන්සේලා තියලා අනිත් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගත්තා. විශාලාමානවල ලිච්ඡවින්ගේ ධාතු සෑය ඇතුළට ගියා. වන්දනමාන කරන්න පොඩ්ඩක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ධාතුන් වහන්සේලා ගත්තා. ඊළඟට විශාලා මහනුවර ධාතු සෑය ඇතුළට වැඩියා. වන්දනා කරන්න ධාතුන් වහන්සේලා පොඩ්ඩක් තැන්පත් කරලා ධාතුන් වහන්සේලා ගත්තා. මේ විදිහට සෑයවල් අර ද්‍රෝණ 8කට ඉදුණ 8ක් සෑයවල් වලට වැඩියා. රාමගාමී සෑරජානන් වහන්සේ ළඟට යනකොට ඒ සෑරජානන් වහන්සේගේ වටේ පෙන ගොබ පේනවා නයින්ගේ. සම්පූර්ණයෙන්ම වට කරලා. ඊට පස්සේ මහකස්ස මහරතන සිහි කළා. මහකස්ස මහරතන සිට පෙනුණා එදා බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩපු වෙලාවේ අදිෂ්ඨානයක් කළා. මෙතන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටලා රත්නමාලී නමින් සෑයක් ඉදි වෙනවා. ඒ සෑය සඳහා තමයි මේ රාමගාමී ධාතුන් වහන්සේලා තිබෙන්නේ. නාගයෝ ආරක්ෂා කරන නිසා සෑයට අනතුරක් වෙන්නේ නැහැ කියලා හිතලා මහා කස්සප මහරහතන් වහන්සේ රාමගාමී ධාතුන් වහන්සේලා ගන්නේ නැහැ. අනිත් ද්‍රෝණ 7ක් ධාතුන් වහන්සේලා අරන් රජගහ නුවර අර පොළොව ඇතුලේ තියෙන කරඬු 160ක් ඇතුලේ තියෙන ධාතු නිධානේ තැන්පත් කළා. ඊට පස්සේ ඒ තැන්පත් කරලා සම්පූර්ණ වහලා හොයාගන්න බැරි විදියට වැහුවා නිධානය. රාමගාමී තිබුණ ඒ සෑරජාණන් වහන්සේ ගංගානම් ගඟ අයිනේ තියෙන්නේ. ඒ ගංගානම් ගඟ අයිනේ තියෙන මේ සෑරජාණන් වහන්සේ ගං වතුරක් ඇවිල්ලා කැඩුනා. කැඩිලා රත්තරන් කරඬුව, ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රත්තරන් කරඬුව ගංගානම් ගඟට වැටුණා. වැටිලා ගඟේ ගහගෙන ගියා. ඒතර ගඟේ නාගයන්ට පේනවා විශාල එළියක් විහිදෙනවා. දැන් කරඬුව පෙරලි පෙරලි නෙවෙයි යන්නේ. කරඬුව ලස්සන්ට මේ ආසනයක් උඩ තිබ්බා වගේ පා වෙලා යනවා වතුරේ. ඊට පස්සේ සම්පූර්ණයෙන් මේ රැස් විහිදෙනවා. ඒතර නාගයෝ කල්පනා කළා, බැලුවා මේ මොකද්ද රං කරඬුව. මහා කාල කියන නාරජතුමාට ගිහිල්ලා කිව්වා, නාරජතුමනි ධාතු කරඬුව පා වෙනවා. පිරිවර සහිත වෙවිලා පෙරහර පාමින් මල් ඉසිරවමින් කඩුපුල් පුදමින් ඒ මහා කාල නාග රජතුමා ඒ ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා තැන්පත් කරඬුව පින්වත්නි නාග ලෝකෙට අරන් යනවා. නාග ලෝකෙට අරන් ගිහිල්ලා තනිකර ඒ ධාතු මන්දිරේ මැණික් වලින් හදන්නේ. සම්පූර්ණ මැණික් වලින් හදලා ඒ ධාතුන් වහන්සේලා තැන්පත් රං කරඬුව අර මැණික් ආසනය උඩ තැන්පත් කරනවා. පින්වත්නි ඔය අතරේ ඔය කටයුතු ඔහොම වෙන අතරේ දඹදිව ධර්මාශෝක රජුරෝ පහළ වෙලා අර ධාතු නිධානය උඩට මතු කරගෙන 84,000 වෙහෙර විහාර හදනවා. හදලා තමන්ගේ පුත්‍ර රත්නේ මිහිඳු මහරහතන් වහන්සේ බිහි වෙනවා. සංගමිත්තා රහත් තෙරණින් වහන්සේ බිහි වෙනවා. පින්වත්නි ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්ම දූත සේවය සඳහා ලංකාවට වඩිනවනේ. දැන් අපි කවුරුත් ධර්මයේ කතා කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ නිසානේ. ඒතර මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වඩිද්දී ලක්දිව රජකම් කළේ ඔබ කවුරුත් දන්නවා දේවානම්පියතිස්ස රජතුමා. ඒතර දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට පැහැදුනා. මිහිඳු මහරහතන් වහන්සේ නිසා දවස් 7ක් ඇතුළත ලංකාවේ මාර්ගඵලලාභීන් බිහි වුණා 8500ක්. දවස් 7ට ලංකාවේ මාර්ගඵලලාභීන් බිහි වුණා 8500ක්. මිහිඳු මහරහතන් වහන්සේ දවසක් දේවානම්පියතිස්ස රජතුමා සමග මේ භූමියට වඩිනවා. එතකොට මහසාල දිව්‍ය පුත්‍රයා රහතන් වහන්සේට වඩින්න මඟහසර හදලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ මෙතෙන්ට වැඩම කළාට පස්සේ දැක්කා තථාගතයන් වහන්සේ සමාධි සමාපත්තියෙන් වැඩ හිටපු හැටි. අනාගතයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් සෑයක් හැදෙන හැටි මේ ස්වර්ණමාලි සෑරජානන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේ දිවසින් දැක්කා. දැක්කලා ඒ මිහිඳු මහරහතන් වහන්සේ පිටිපස්සේ මල් අරන් එනවා. එහෙම රාජසේවකයෝ එනවා. සපු මල් වට්ටියක් ගෙනල්ලා තිබ්බා. මිහිඳු මහරහතන් වහන්සේ සපු මල් වට්ටියට අත දාලා සපු මල් මිටක් අරන් මේ සෑරජාන් වහන්සේගේ පිහිටි මන්දියේ මණ්ඩලේ ඒ සපු මල් ටික මෙහෙම විසිරවනවා. ඒ විසිරවනකොටම මේ මහ පොළොව කම්පා වෙන්න පටන් ගත්තා. තොටිල්ලක් වාගේ සෙල වෙන්න පටන් ගත්තා පොළොව අර මල් විසිරවනකොට. දැන් වෙන කොහෙවත් නෙමෙයි මේ මෙතනමයි. මේ සෑරජාණන් වහන්සේගේ පිහිටි භූමියේ අපි මිහිඳු මහරහත රහතන් වහන්සේලා සැරිසරප බිමක් මේ. දැන් අපිට පිරින් නැතුණාට. ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ගෙන් අහනවා දේවානම්පියතිස්ස රජතුමා, අනේ ස්වාමීනි මොකද්ද මේ අසිරිය? මේ පොළොව තොටිල්ලක් වගේ හෙලවෙනවා නේ කියලා. කියනවා රජතුමනි, අනාගතයේ මේ ස්ථානයේ තථාගතයන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිදන් වෙලා මහා ස්තූපයක් හැදෙනවා. ඒක තුන් ලෝකේටම ආනුභාව සම්පන්නම සෑය. ඉතින් ඒ සෑරජාණන් වහන්සේ පිහිටන භූමිය මෙතනයි. අපගේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩ සිටිය තැනයි මෙතන කියල කියලා. එහෙම විස්තර කරනකොට පින්වත්න දේවානම් පිතිස් රජතමට ආසහිතෙනවා ඒ මහා සෑය මම හදන්නවා කිය. බුදු මේ මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරන රජතුමනි ඔබට කරන්න ඕන දේවල් පවතියෙනවා. මෙතන මහා සෑයක් හදන්නේ ඔබගේ මුණුබුරේ. ගාමිනී අභය කියලා පහළ වෙනවා ඔබගේ මුණුබුරේ. ඒ මුණුබුරා විසින් තමයි මේ තැන රජතුමනි ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට මහා ස්තූපයක් හදන්නේ එතුමා. එතකල් ඒත් එක්කම නවමහල් මහා ප්‍රාසාදයක් හදනවා ලෝවා මහපාය කියලා. ඒ ශාසනික කටයුත්ත ඒ නරේන්ද්‍රයා විසින් සිද්ධ වෙන්නේ. ඉතින් රජතුමාට හරි සතුටුයි, මගේ පරම්පරාවේ කෙනෙක්මනේ මේ සෑය හදන්නේ කියලා. විශාල ගල් කණුවක් ගෙනල්ලා ඒ ගල් කණුව උපමට්ටම් කරලා ඒ ගල් කණුවේ ලිව්වා අනාගතේ පහළ වෙන ගාමිණී අභය කියන රජතුමා මේ ස්ථානයේ 120 උස මහා ස්තූපයක් හදනවා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කොට කියලා ගල් කුණක ගල් කුළුණක ලියලා හරියටම මැද හිටවල තිබ්බා. දැන් මේ කොත් වහන්සේ තියෙන තැන යට. ඊට පස්සේ දැන් ඔන්න ආයේ දැන් අමතකයි කට්ටියට, ආයේ කැලේ වැවෙනවා. දැන් කාටවත් කැතගුණ කරන්න බෑ මේ භූමිය. මේ භූමිය පිරිසිදුවම තියෙනවා. ඊට පස්සේ ඔබ දන්නවනේ දුටුගැමුණු රජතුමා පහළ වුණානේ. දුටුගැමුණු රජතුමා පහළ වුණාට පස්සේ දුටුගැමුණු රජුර යුද්ධ 28ක් කළානේ දසමහා යුද්ධෙත් එක්ක. දුටුගැමුණු රජුර බුද්ධ ශාසනය බේර ගන්න ඕන කියලා රුහුණ ඉඳලා මේ අනුරාධපුරයට එන්නේ රුවන්ගල්ලි මහා සෑය ගැන දැනගෙන නෙවෙයි. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේත් ථූපාරාමයේත් බේරගන්න. මොකද ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ථූපාරාමයේ සහිත මේ අනුරාධපුර ප්‍රදේශයේ එලාර පාලනය තිබුණේ. ඊට පස්සේ පින්වත්නි ඒ දුටුගැමුණු මහ රජතුමා ඒ ගාමිණී අභය රජතුමා මේ යුද්ධ 28ක් කරලා එලාර රජතුමා විනාශ කරලා ඒ බලය අයින් කරලා බුදුරජාණන් වහන්සේගේ ශාසනය බබළුණා කියන අදහසින් ලක්දිවම එක්සේ සම් කළා. ගාමිණී අභය රජතුමා දුටුගැමුණු රජතුමා කල්පනා කරනවා රජකමට පත් වෙලා මම දැන් විශාල මේ මිනිස්සු ප්‍රමාණයක් මරලා දැම්මා යුද්ධයේදී. දැන් ඒ වෙනකොට රුවන්වැලි සෑය හදලත් නැහැ, රජුරු රජකමට පත් වෙලා විතරයි. ඒකට මේ ලංකාවේ මිනිස්සුන්ට වඳින්න තියෙන්නේ මේ අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ථූපාරාමයේ විතරයි. රජුරු කල්පනා කරනවා මම විසින් පව් කළා ගොඩාක් මේ යුද්ධයේදී, මට සුගතිය වැහුණවද්ද නිරේ යන්න වෙයිද කියලා හිතෙනවා. එහෙම හිතෙනකොට රහතන් වහන්සේලා දිවසින් දැකලා රහතන් වහන්සේලා අට නමක් රජගෙදිට එනවා. අට නමක් රජගෙදිට ඇවිල්ලා පින්වත්නි ඒ රහතන් වහන්සේලා රජතුමාට කියන ඔබතුමා මෙහෙම එකක් හිතුවා නේද? එහෙමයි ස්වාමීනි කිව්වා. කිව්වා රජතුමනි ඔබ බුද්ධ ශාසනයේ බබළුවන්ට ඉපදිච්ච කෙනෙක්, සසරේ ගොඩාක් පින් කරලා තියෙන කෙනෙක්, රජතුමනි අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රඥාවෙන් අග්‍ර මහා ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වෙන්නේ ඔබ. ඔබ සසරෙන් නිදහස් වෙනවා, ඒ නිසා ඔබට මේ පාප කර්ම විඳවන්න කාලයක් යෙදෙන්නේ නැහැ. ඒ නිසා ඒව ගැන හිතන්නේ නැතුව බුද්ධ ශාසනයේ බබළුවන්ට ඕන කටයුතු සම්පාදනය කරන්න කියලා මේ රහතන් වහන්සේලා තෙද ගැන්නුවා අපේ දුටුගැමුණු රජතුමා. ඉතින් දුටුගැමුණු රජතුමා ප්‍රීතියටපත් වෙලා පින්වත්නි ප්‍රීතියටපත් වෙලා ආන්න ඊට පස්සේ තමයි කල්පනා කරන්නේ මම පොරොන්දු වෙලා තියෙනවා සංඝයාට මොකුත් නොදී ආහාරයට ගන්නෑ, ආහාර වෙලක් ගන්නෑ කියලා. ජීවිතය ආපස්සට කල්පනා කරලා බැලුවා සංඝයාට මොකුත් නොදී මම ගත්ත දෙයක් තියෙනවද කියලා. ඊට පස්සේ දැක්කා සංඝයා මතක් වුණා සංඝයාට නොදී දවසක් කලබලේ ලුණු මිරිසක් කාපෝ. ආ නේ වෙනුවෙන් හදපු සෑය තමයි මොකද්ද? මිරිස වැටි. ඒ කියන්නේ රජ්ජුරෝ යුද්ධෙට යනකොට ඒ රතේ ඉස්සරහින්ම තියෙන ජයකොන්ති රත්තරන්. ඒ කොන්තේ මැද සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පෙරටු කරගෙන තමයි හැමතැනකම යන්නේ. ඊට පස්සේ යුද්ධෙට ගිහිල්ලා ඒ ජයකොන්තේ සහිත රතේ එක තැනක පිහිටවල පින්වත්නි ඒ උපහාර පූජා පවත්වන්න පිරිස මේ යොදවල රජුර යුද්ධෙට යනවා. ඒ ජයකොන්ති දවසක් නානකොට ගලක් උඩ තියලා රජුරෝ දියකෙලියේ දෙනවා. උඩ ගොඩට එනකොට ගන්න බෑ. ඒ ගල උඩ ඒ ජයකොන්තේ තිබ්බ විදිහටම ඇලිලා. අන්න ඒ වටකොට සැදූ සෑය තමයි අපිට පෙනෙන මායි මේ වැඩ ඉන්නේ. මොකද්ද මහසෑයේ නම? මිරිස වැටිය. රජුරෝ කරපු පළවෙනි සෑය. ඊට පස්සේ රජතුමා දවසක් ජයසිරි මහ බෝධීන් වහන්සේ වඩින්න යනවා මෙතනින්. මෙහා පැත්තෙන් යනවා. ජයසිරි මහ බෝධීන් වහන්සේ වඩින්ට මේ වන්දනා කරන්නට යන ගිහිල්ලා රජුරු මේ කහවණු ලක්ෂයක පූජාවක් කළා. රන් රිදී මුතු මැණික් අතුරලා ඊට පස්සේ මේ නිල් මානෙල් වලින් සරසලා විශාල පූජාවක් කළා ජයසිරි මහ බෝධීන් වහන්සේගේ. එහෙම පූජාවක් කරලා පින්වත්නි මෙතනින් යනවා. රජතුමා මෙතනින් යනවා. යනකොට රජතුමාට අර බලන පින් බලයට වෙන දේවල් රජතුමා සමහරට මෙතනටම මහසාල දිව්‍ය රාජයාගේ බැල්මක්. ඒක රජතුමාගේ නිකම්ම ගමන් මාර්ගේ වෙනස් වෙලා මේ පැත්තට එනවා. එනකොට අර කටු රොහල් ගොඩින් කාටවත් එන්න බැරියව තිබ්බ තැනට නිකම්ම පාර හැදිලා හැදිලා රජුරෝ ගිහිල්ලා ඇවිල්ලා නතර වුණේ අර ගල් කණුව ළඟ. ඒ ගල් කණුවෙන් කොටලා තියෙනවා. මොකද ගල් කණුවෙන් කොටලා තියෙන්නේ? අනාගතයේ පහළ වෙන ගාමිණී අභය කියන රජතුමා මේ ස්ථානයේ මහා ස්තූපයක් කරනවා කියලා. එතකොට රජතුමාට ප්‍රීතියක් උපන්නා. අතීතයේ හිටපු රජවරු මාව දැකලා තියෙනවා කියලා. රජතුමාට මතක් වුණා ඒ වෙනකොට රජ මාලිගාවෙත් කරඬුවක තිබ්බ රම් පතක අනාගතයේ පහළ වෙන ගාමිණී අභය කියන රජු නවමහල් ප්‍රාසාදයක් හදනවා. ඊළඟට ස්වර්ණමාලි මහා ස්තූප ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් මහා සෑයක් හදනවා කියලා රම්පත් තිරුවක තිබ්බා. ඉතින් ඒක කියවලා රජතුමා ලෝවා මහා ප්‍රාසාදේ හදලා තිබ්බේ. දැන් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේ පිහිටන මේ භූමියට එන්න කලින් ලෝවා මහා ප්‍රාසාදේ හදලා තිබ්බේ. ලෝවා මහා ප්‍රාසාදේ හැදුවේ දෙව්ලොවේ ඉන්නවා බරණී කියලා දෙව්දුවක්. ඒ දෙව්දුවගේ විමානෙ විදිහට හැදුවේ. ඉන්දගුත්ත මහරහතන් වහන්සේ තමයි උපකාර කළේ. රහතන් වහන්සේලා තමයි ඒ සැලැස්ම ගෙනාවේ. බලන්න පින්වත්නි, ලෝකේ තියෙන අනිත්‍යතාවයේ රහතන් වහන්සේලා හදලා දුන්න ප්ලෑන් සැලැස්මට හදපු නවමහල් ප්‍රාසාදය ඉන්දියාවට පේනවා කියනවා. මීට අවුරුදු 1500කට කලින් ඉන්දියාවේ සංචාරය කරපු හියුන්සයන් පොතක ලියලා තියෙනවා ලෝවා මහා ප්‍රාසාදයේ උඩම තිබ්බ මැණික එළිය ඉන්දියාවට පේනවා කියලා. මැණික් කියන්නේ දැන් අද කාලේ මැණික් අපි ටෝච් ගහලානේ බලන්නේ. එහෙම නෙමෙයි මැණික් කියන්නේ. මේ අපි ලයිට් එළියක් ගත්තොත් විශාල ලයිට් එළියක් තියෙන ඒ වගේ මැණික එළියෙන් යන්නේ එන්නේ. දැන් සමහර වෙලාවල ලෝවා මහා ප්‍රාසාදයේ තියෙන මැණික් එළිය මේ පැත්තම ලා එළියක් තියෙනවා. අද මේ මැණික් කවුරුවත් දැකලා නැහැ. සීනෙන්වත් දැකලා තියෙනවද කියලා සැකයි. අද කාලේ මැණික් බලන්නේ කොහමද? මැණික් ගල අරන් ටෝච් එකක් ගහනවා. ඉස්සර එහෙම නෙවෙයි. මැණික් එළියක්. මාණික්‍ය රශ්මිය කියලා කියන්නේ. අද කාලේ මොකක්වත් නැහැ. ඒක තමයි අද කාලේ ස්වභාවය. ඉතින් ඒ ලෝවාමා ප්‍රාසාදයේ උඩ තිබ්බ මැණික එළිය ඉන්දියාවටත් පේනවා කියන්නේ කොච්චර එළියක්ද කියලා බලන්නකෝ. ඉතිං රජතුමා මේ ස්ථානයට ඇවිල්ල ඒ ගල්කනුව දෙකලා සන්තෝසිට පත්වෙලා රජ මාලිගාවට ගිහිල කල්පනා කරනවා. දැන් මිනිස්සු යුද්ධය නිසා ගොඩාක් විහිසර පත් වුණ. මහා සෑයක් හදද්දී මිනිසුන් වෙහෙසට පත් කරන්න නැතුව මම කොහොමද ගැඩොල් හදන්නේ, ගැඩොල් හොයාගන්නේ, මේ කර්මාන්ත කරන්නේ කොහොමද කියලා කල්පනා කළා. එදා රෑ මෙතන ගල් කණුව දැක්ක දවසේ, මෙතන පිහිටි ගල් කණුව අදටත් තියෙනවා අපිට බලන්න පුළුවන් විදිහට. කොහෙද තියෙන්නේ? මේ මළුවෙන් එළියේ තියෙනවා. ඊට පස්සේ රජතුමා එහෙම කල්පනා කරන රජතුමාගේ සේසතේ හිටපු දේවතාවය දැක්කා. දැකලා දේව් විමනක් ගාන කී කිය යනවා. දුටුගැමුණු රජතුමා මහා සෑයක් හදනවා ඒ සෑයට උදව් කරන්න කියලා. සක්‍ර දේවින්දයා විස්කර්ම දිව්‍ය පුත්‍රයාට අණ කළා, ඔබ ගිහිල්ලා ගැඩුල් මවන්න කියලා. මෙතුරු පින්වත්නි, මේ ගැඩොල් තියෙනවා ගම්බීර කියලා. මේ අනුරාධපුරේට උතුරු දෙසින් ගම්බීර කියලා. මහිතේ දෙදරුව ඊට කියන්නේ. ඒ ගම්බීර කියන ඔයා ඉන්නේ විශාල ගැඩොල් ගොඩක් මැවුණා. විශාල ගැඩොල් ගොඩක් මැවුණා. ඒ ගැඩොල් ගොඩක් මවලා ඒ දෙවිය අතුරු දානවා. පවුවදා උදේ එතනින් යනවා වැද්දෙක්. ඒ වැද්දාට ගැඩොල් ගොඩ පෙන්වන්න ඕන නිසා ඒ වැද්දා ළඟින් විශාල තලගොයෙක් දුවගෙන යනවා. ඒකට වැද්දා තලගොයා පිටිපස්සේ යනවා. ගිහිල්ල රිංගගත්තේ ගැඩොල් ගොඩට. ඉදිරියට බලනකොට මහා කන්දක්, ගැඩොල් කන්දක්. ජෝසි මෙයා කල්පනා කළා රජතුමාස මහා ස්තූපයක් හදන්න හිතනවලු කියලා. එකෙන් ගැඩොල් කැරට කිහිපෙකුත් අරන් මාලිගාවට ආවා. මාලිගාවට ඇවිල්ලා කිව්වා, රජතුමනි මේ වගේ විශාල ගැඩොල් කන්දක් පහළ වෙලා. එතකොටම තව එනවා ඇමතියේ. ඒ ඇමති ඇවිල්ලා කිව්වා, ස්වාමීනි මේ තඹවිට කියලා ගමක් තියෙනවා. ඒ තඹවිට ගමේ මේ තඹ පහළ වෙලා පොළොවේ. ඊළඟට තවත් ඊසාන දිසාවෙන් මුතු පහළ වෙලා. මේ විදිහට එක එක දිසාවලින් මුතු මැණින් පහළ වුණා. දැන් රිදී ගමෙන් රිදී පහළ වුණා. ලෙනක්කාසේ අදටත් තියෙනවා ඒ තැන. ලෙනක්කාසේ රිදී කන්දක්, කන්දක්. ඒ කියන්නේ මේ කණුවක් වගේ පොළොවේ නිකන් රිදී කණුවක් උඩට මතු වෙනවා. ඒතර ඒක හොයාගත්තේ කොහොමද? ඒක හොයාගත්තෙත් එක මිනිස්සෙක්, ව්‍යාපාරිකෙක් එතනින් යනවා. යනකොට වෙනදාම් කරන කෙනෙක් ඒ පැත්තෙන් යනකොට කොස් වරක ගෙඩියක් දකිනවා. විශාල වරක ගෙඩිය. ඉතින් මෙයා ඒ වරක ගෙඩිය කැපුවා. කපලා මෙයාට මතක් වුණා සංඝයා. අනේ හාමුදුරන්ට පූජා කරන්න නැත්තම් වරකම් කියලා. ඊට පස්සේ මෙයා කෑ ගහලා කිව්වා, අනේ රහතන් වහන්සේලා වඩින සීක්වා කියලා. ඒතර ඒ කාලේ ශ්‍රද්ධාවන්ත කෙනෙක් යමක් සිහි කරනකොට රහතන් වහන්සේලාට ඒක දැනෙනවා. රහතන් වහන්සේලා හතර නම වැඩම කළා. වැඩම කළාට පස්සේ මෙයා අර වරක මේ අර නැට්ටෙන් අල්ලගෙන මෙහෙම අදිනවා. අදිනකොට අර මේ ඒ වරකවල තිබ මැද මේ ගැළවිලා ඇවිල්ලා ඒකේ පිරෙනවා පැණි. ඉතින් වරක ගිරිය මෙහෙම උස්සලා අර පාත්‍ර හතරටම පැණි පුරවනවා. දැන් මෙයා බැලුවා, දැන් වරක පූජා කරන්න කතා කළේ පැණි පූජා කළා. ආයෙත් කතා කළා රහතන් වහන්සේට ආරාධනා. ආයෙත් වැඩි හතර නම. ඊට පස්සේ මෙයා වරක මඳුළු ගලවලා අර රහතන් වහන්සේලාගේ පාත්‍රවල පූජා කරනවා. තුන්නම කහසින් වඩිනවා. ඉන්දගුත්ත රහතන් වහන්සේ එයාට පේන්නම එහෙම වඩිනවා එක තැනකට කුටියකට. අදට ඒ හිට වැඩ හිටපු කුටියත් අද තියෙනවා රිදිගම. ඊට පස්සේ ඒ කුටියට වැඩම කළා වරක වළඳලා. අර උපාසක මහත්තයරි කියනවා අර වෙළඳාම් කරන කෙනාට මේ පැත්තෙන් යන්න කියලා අර ගුහාව ළඟින් යන පාරක් පෙන්නනවා. ඉතින් ඒ රහතන් වහන්සේම තමයි පාර මවන්නේ. ඒ පාර මැදින් යනකොට අර රිදී කඳ දකිනවා. ඒ ඉටවස මෙයා පොරුවෙන් ගහන බලන්න මේක රිදිීද කියලා. ඇත්තරම රිදි රිදි මේ කෑල්ලක් කපාගෙන රජතුමා ගවට. එයත් එන්නේ අර පණවිඩ ඔක්කොම එන වෙලාවේ. ඊළඟට තව තැනක මිරිස්ගල් වගේ මැණික් මතු වෙලා, තව පැත්තක කුඹුරක වී වපුරල උදේ බලනකොට වී නෙවෙයි ඒවා රත්තරන් වෙලා. ඔක්කොම ලංකාවේ මහා සෑරජාණන් වහන්සේ හදනවා කියලා රජතුමා සිතපු පමණින් ලක්දිව නානා දෙසින් මුතු මැණික් රන් රිදී පහළ වුණා. මේවා සත්‍යම කතා. ඉතින් මේ මහා පොළොවට පවා උවමනාවක් තියෙනවා, මහා සෑය. මේ උතුම් මහා සෑය හදනකොට ඒ සෑය හදන්න අවශ්‍ය දේවල් පොළොවෙන් නිකම් මතු වුණා. මේ මහා පොළොව ලක්දිව මේ මහා පොළොව දන්නවා රත්නමාලි සෑරජානන් වහන්සේගේ අනුභවය. ඒකයි. ඊට පස්සේ රජතුමා එදාම ගියා කියනවා රිදී බලන්නත් උළු බලන්නත්. එදාම ගිහිල්ලා බලලා ඇවිල්ලා සතුටු වෙලා රජතුමා වෙසක් පුන් පෝය දවසේ මේ භූමියට එනවා. වෙසක් පුන් පෝය දවසේ මේ භූමියට ඇවිල්ලා මේ භූමිය සම්පූර්ණයෙන්ම සමතලම් කරලා, ඉස්සලාම් කරන්නේ මේ භූමිය සුද්ධ කරන, ඒ මෙතන තිබ්බ මැද තිබ්බ කණුව ගලවලා අයින් කරනවා. මෙතන තිබ්බ මැද කණුව ගලවලා අයින් කළා. අදටත් මේ මළුවෙන් පිට තියෙනවා ඒ කණුව. ඔබ බලන්න මේ මළුවෙන් පිට වැලි මළුවෙන් අයිනේ ඒ දේවානම්පියතිස්ස රජතුමා විසින් අකුරු කොටපු ගල ගල් කුළුණ තියෙනවදට. එහෙම අයින් කළා සම්පූර්ණ මේ මළුව සුද්ධ කළා වෙසක් පුන් පෝය දවස. ඒ සුද්ධ කරලා මේ සෑ මළුවේ පොළොව රියන් හතක් මේ පොළොවේ තිබ්බ මේ පස් අයින් කළා. සාමාන්‍ය රියනක් කියන මිනිස්සු කතා කරනවා නම් අඩි එකහමාරක් කියලා, අඩි 10 හමාරක්, අඩි 10 හමාරක් පොළොව ඇතුලේ පස් අයින් කළා. පස් අයින් කරලා දැන් මේ විස්තරය තියෙනවා ඒ ථූපවංශී. අඩි 10 හමාරක් පොළොව හාරලා පස් අයින් කළා කියලා කියන්නේ. එතකොට ඒකේ තියෙනවා ප්‍රාකාරය සීමා කරගෙන, කියන්නේ මේ ප්‍රාකාරය දක්වා සම්පූර්ණ මේ භූමියේ පොළොව පස්ස අයින් කරන අඩි 10 හමාරක් අයින් කරලා කරන්නේ පින්වත්නි, ඉස්සලාම දැන් මේවට සමහර වෙලාවට රහතන් වහන්සේලා ඉරිදීෙන් උපකාර කරනවා ඇති. මෙච්චර කෙටි කාලෙකින් මේව කරගන්න. අනිතක ඊටත් වැඩිය යෝධයෝ ඉන්නේ. දුටුගැමුණු රජුරන්ට දසමහ යෝධයෝ හිටියානේ. ඉතින් ඇයි එතනනි ලබ්‍ය වසඹ යෝධයාමේ හිටියන්නේ වැවක් බඳිනවනේ දවසින්. දවසින් මිනිස්සු 20ක් විතර උස්සල දාන පස් එකපාරින් මෙහෙම දානවා කියනවා. උදැල්ල විශාල ඉතු ලබ්‍ය වසඹට තියෙන හැටි විශාල උදැල්ලක් වැඩ කරනකොට මිනිස්සු 20ක් විතර දාන පස් එයා එකපාරින් දානවා. ඉතින් ඒවත් එක බලනකොට මේ පොළොව අඩි 10 හමාරක් එහෙම නැත්නම් රියන් 7ක් මේ පොළොව කනින්ද පොළොවේ පස් අයින් කරන්න ඒ කාලේ යෝධයන්ට කෙටි කාලයකින් ශක්තිය තිබුණා. ඔන්න ඊට පස්සේ බලන්න මේ පොළොව හදපු හැටි, පාදම හදපු හැටි. ඉස්සලාම මොකද කළේ? පස් ඉවත් කරලා දසමහා යෝධයෝ කියන්නේ ඒ යෝධයන්ටත් ඉන්නවා. අපි කියමු නන්දි මිත්‍ර නම් එයාටත් තව යෝධයෝ 10ක් ඉන්නවා. ගෝටයිම්බර නම් එයාටත් තව යෝධයෝ 10ක් ඉන්නවා. ඒ වගේ එක එක යෝධයන්ගේ යෝධයෝ ඉන්නවා. ඒ සියලු යෝධයෝ එකතු වෙලා මේ අඩි 10 හමාරක් යට මේ සෑය මළුවේ තියෙන අතුරන ගල්. ගල් අතුරලා ඒ ගල් අතුරලා ඒ කුඩින් ගල් කුඩු කරපු ගල් කුඩු දානවා. යෝධයෝම ගල් කුඩු කරනවා. එහෙම දාලා ඒ ගල් කුඩු මත ඇත්තු ගෙනල්ලා ඇත්තුන්ගේ පතුල් සම්වලින් වහනවා. සපත්තුවක් දැම්ම වගේ සම්වලින් වහලා ඒ ඇතුළව පාගනවනවා. අර ගල් හොඳට ඇතුළට කිඳා බහින්න. එහෙම පාගවලා නවනීත මැටි, රහතන් වහන්සේලා නවනීත මැටි ගෙනත් දෙනවා. හිමාලය තියෙනවා පින්වත්නි විශාල දිය ඇලි. ඒ දිය ඇලි උඩින් වැටෙනකොට මීදුම වගේ වතුරක් විහිදගෙන යනවා. දැන් අපි මේ දුංහිද දැකල තියෙන මේ පිඟතුන් දුමක් වගේ යන්නේ. එහෙම දුමක් වගේ ගිහිල්ලා වැටිලා පොළොව තෙත්දලා. ඒතකොට හැම වෙලාවෙම සිවුම් දුමකින් පොළොව තෙත් වෙන නිසා එතන තියෙන මැටිවලට කියන නවනීත මැටි කියලා. ඒ නවනීත මැටි ගිතෙල් වගේ, බටර් වගේ. එතකොට මෙතන ගල් අතුරලා මේ ඇත්තුන්ගෙන් පොළොව පාගනකොට රහත් සාමණේරයන් වහන්සේලා ඉරිදීෙන් කඳු ගණන් ගේනවා නවනීත මැටි. ඒ නවනීත මැටි ගෙනලා මැද තියෙනවා. තිබ්බට පස්සේ ඒවා අතින් මෙහෙම කර කර මේ අතුරනවයි භූමිය පුරා නවනීත මැටි. ඊට පස්සේ ඒ නවනීත මැටි උඩ ගැඩල් තියාගෙන යනවා. දැන් හම්බෙච්ච ගැඩල් තියෙනවනේ. ගැඩල් තියාගෙන යනවා. ඒ ඊට පස්සේ ඒ ගැඩල් වල කුස්තුරයි ඒ ඔක්කොම නවනීත මැටි වලින් තමයි වහන්නේ. ඊට පස්සේ ඒක උඩින් බොරළු බදාමයක් හදලා බොරළු අතුරනවා. බොරළු බදාමයක්. ඊට පස්සේ ඒකට උඩින් අතුරනවා කුරුදු පහන් කියලා පාෂාණ වර්ගයක් තියෙනවා. දැන් ලෝකේ එක එක පාෂාණ දැන් ගන්නකො ගල් ගත්තත් එක එක විදිහට තියෙනවානේ. ඒ වගේ එක තවත් තිබ්බා කුරුදු පාෂාණ කියලා. ඒ පාෂාණය ඇතිරෙව්වා. ඒකටත් ඊට පස්සේ ඒකට නවනීත මැටි ආදී දාලා හොඳට තද කරලා යකඩ දැලක් දැම්මා. ඒ යකඩ දැල දැන් අපි සාමාන්‍යයෙන් ඔය ස්ලැබ් එකක් දානකොට කම්බි කූරු බඳින්නේ ඊටත් වැඩිය ශක්ති සම්පන්නව ගැට ගහලා නැති ඒ යකඩින්ම තමයි දැල හැදිලා තියෙන්නේ උණු කරලා. ඒ දැලක් දැම්මා. සම්පූර්ණ භූමියටම යකඩ දැලක් දැම්මා. යකඩ දැලක් දාලා ඒකට උඩින් ආයෙ සුවඳ මැටි ඇතිරුවා. සුවඳ මැටි ඇතුරලා ඒකට උඩින් තිරිවානා ගල් ඇතුරුවා. තිරිවානා ගල් ඇතුරලා ඒකට උඩින් ආයෙත් ගල් ඇතුරුවා. ගල් ඇතුරවලා රසදිය ලාට උණු කරලා ඒක උඩින් දැම්මා. රසදිය ලාට උණු කරලා දාලා අඟල් අටක විතර තඹ පතුරක් ඇතිරෙව්වා. දැන් මේ තමයි ෆවුන්ඩේෂන් එක. මේ උතුම් මහසෑයි පාදම හැදෙන හැටි. තනිකර අඟල් අටක තඹ පතුරක් ඇතිරුවා. තඹ පතුරක් අතුරවලා සිරියල් යම් පාෂාණ වර්ගය තලතිරින් අඹරලා අඹරලා අර තඹ පතුර උඩින් දැම්මා. දාලා ඒ මත අඟල් හතරක විතර රිදී තහඩුවක් ඇතිරුවා. එතකොට අවසානයේ උඩින් ඇතුරේ රිදි. ඉතින් ওই ටික ඔක්කොම ඉවර වෙනකොට රියන් හතහමාරක් උඩට පිරිලා. අඩි 10හමාරක් උඩට පිරිලා. මහා සෑයේ පාදම මේ තුන් ස්වර්ණමාලී සෑ රජුන්ගේ පාදම මේ විදිහට හැදෙනවා. ඊළඟට පින්වත්නි මේ විදිහට හැදෙද්දී ඔන්න ඇසල පෝයාව. දැන් වෙසක් පොසොන් ඇසල මාස දෙකකින් ඔය ඔක්කොම කටයුතු කරලා ඇසල පොම් පොහොය දවසේ රජතුමා මහා සංඝරත්නයට කියා සිටිනවා, ස්වාමීනි හෙට මහා සෑයේ මුල් ගල් තියමු. අන්න ඒකට ඇසල පොය දවසේ තමයි මහා සෑයේ මුල් ගල් තියන්නේ මේ උතුම් මහා සෑය. ඊට පස්සේ කියන ඔබ වහන්සේලා සංඝයාට ආරාධනා කරන්න කියලා. ඊට පස්සේ සිරිදේව විසාක කියන අමාත්‍යවරුන් දෙදෙනාට රජ්ජුරුව පවරනවා මහසෑයේ මළුව හදන්න සරසන්න. ඒතර මේකේ හරියට විස්තර වෙනවා ඒ චෛත්‍යයකට මුල් ගල් තියෙනකොට කරන්න ඕන දේවල්. ඉතින් මෙයාලා මේ අමාත්‍යවරු කවුරු මේවා සැරසුවත් සරසන්නේ රහතන් වහන්සේලාගෙන් අදහස් සැරන්නේ. එතකොට දැන් මළුව සරසලා තියෙනවා කොහොමද? වටේටම පුන් කලස් තියලා තියෙනවා පස් පියුමින්. සුදු නෙළුම්, රතු නෙළුම්, ඒ වගේ නිල් මානෙල්, ඒ වගේ රතු ඕලු, සුදු ඕලු, කුමුදු මල්, මේ හැම දෙයකින්ම දියගොඩ මල් වලින් සරසලා තියෙනවා. සරසලා දැන් රිදී තහඩුවනේ තියෙන්නේ. දැන් පාද මැර ඒ රිදී තහඩුවේ ලද පස් මල් ඉහෙලා තියෙනවා. කුසතන, දෑසමන්, ඒ වගේම එළාබ, සුන්සාල්, මේ විදිහට ඔය කියපු පහ ලද පස්මල් ලිහලා ඉහල වනමල් ගෙනල්ල ඒ ලද පස් මල් උඩින් එහිනවා මේ භූමිය චෛත්‍යයට දන මුල්ගල් තියෙන බිම. ඉහලා පොන් කලස් තියල වටේටම කොඩි කණු හිටවල තියෙන උන කොළපාට උන ගස් වලින් කියන එක හිටවල තියෙන. වටේටම මේ කොඩි කණුව ඉඳලා එක කොඩි කණුවක රතු පාට කොඩියක්, නිල් පාට කොඩියක්, ඊළඟ කොඩි කණුවේ කහ පාට කොඩියක්, ඊළඟ කොඩි කණුවේ රතු පාට කොඩියක්, ඊළඟ කොඩි කණුවේ සුදු පාට කොඩියක්, ඊළඟ කොඩි කණුවේ දැඹිලි පාට කොඩි කොඩියක්, ඊළඟ කොඩි කණුවේ ওই පාට පහෙන්ම කොඩි මේ මේ කොඩියක්. බුදුරැස් මාලාව සිහි වෙන පාටින් සෑය වටා කොඩි කණු දැම්මකේ. ඊට පස්සේ මල් බිම ඉසිරෙව්වා කියනවා. මේ විදිහට මේ භූමිය සරසලා රජතුමා එන පාර දිගට, සංඝයා වඩින පාර දිගට පුන් කලස් තියලා වියම් බැන්දෙව්වා. මේ විදිහට මේ ඒ වගේම අටකොණ පහන් දැල්ලුවා. මේ විදිහට නොයෙක් පූජෝපහාර තියලා කරලා පංචතූරිය නාදයෙන් අතත විතත විදතාන්ත ගණය සුසිරේ කියන ඒ පංචතූරිය නාදයෙන් ගෝසා පැවැත්තුවා. තුර මේ භූමිය එදා ඒ හේවිසේ හඬින් සාදු හඬින් ගිගුම් දුන්නා. තව මුල්ගල් තියල නෑ. ඊට පස්සේ රහතන් වහන්සේලා ඉරිදීෙන් මේ ලෝකයෙන් වැඩ හිටපු රහතන් වහන්සේලාට දැනගන්න සැලැස්සුවා 5000ක් කල් බුද්ධ ශාසනය පවතින තුරු ආනුභාවයේ පතුරන මහා සෑයට මුල්ගල් තියෙනවා පැමිණෙන්න කියලා. පින්වත්නි, ලංකාවට වැඩපු රහතන් වහන්සේලාගේ ප්‍රමාණය 96 කෝටියක්. 96 කෝටියක් රහතන් වහන්සේලා වැඩලා තියෙනවා. බාරාණසියෙන් 12000ක් රහතන් වහන්සේලා, ඒ වගේම කාශ්මීරයෙන් 60000ක් රහතන් වහන්සේලා මේ විදිහට එක එක දිශාවලින් වඩිනවා. එතකොට ඔන්න ඔය දවස්වල තමයි කියන්නේ, එදා තමයි කියන්නේ ලංකාවේ වීවේ ලගන්න බැරි වුණා කියලා. ඇයි? අහසින් වඩිනවා වඩිනවා ඉරාවුව බිමට වැටෙන්නේ. අර රහතන් වහන්සේලාගේ හේව නැල්ලේ. ඒ නිසා ලංකාවේ වීවේ ලගන්න බැරි වුණා කියන එදා. ඒ තරම් රහතන් වහන්සේලා වඩිනවා. ඒ රහතන් වහන්සේලා වැඩම කළාට පස්සේ ඒ රහතන් වහන්සේලා වලල්ලක් විදිහට වැඩ ඉන්නේ. වටේටම වලල්ලක් විදිහට. එක පැත්තකින් ආනන්ද කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගේ පිටිපස්සෙන් ඉන්න 500ක් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ ඔක්කොම ස්වාමීන් වහන්සේලාගේ නම ආනන්ද. ධම්මරක්කිත කියලා රහතන් වහන්සේ නමක් වැඩ ඉන්න. උන්වහන්සේගේ පිටිපස්සේ 500ක් රහතන් වහන්සේලා ඉන්නවා. ඒ සියල්ලගේම නම ධම්මරක්කිත. මේ විදිහට රජතුමා දැන් මහා රාජා ශ්‍රීයෙන් මේ මහා සෑයේ පිහිටන බිමට ඇසළපුම් පොය දවසේ උදේ ආවා. ඇවිල්ලා පින්වත්නි, මහා සෑ රජාණන් වහන්සේ පිහිටි භූමියේ, මේ හදන භූමියේ රජතුමා මැද අර ගල් කුළුණ අයින් කරපු තැන හිටවනවා රන් කණුවා, රන් කූරක් වාගේ හිටවල රිදී හුයෙන් රජතුමා දැන් සලකුණු කරන්න යන චෛත්‍ය හදන්නේ මේ වට ප්‍රමාණයට කියලා. ඊට පස්සේ රජතුමා රත්තරන් නූල් දැන් රන් හුයෙන් අරගෙන මේ පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සට යනකොට එතන හිටියා සිද්ධාර්ථ කියලා රහතන් වහන්සේ නම. ඒ රහතන් වහන්සේ දැක්කා මේ රජතුමා සෑය හදන්න යන විශාලත්වය. බලනකොට රජතුමාට සෑය හදලා ඉවර වෙන කලින් රජ්ජුරෝ කලුරිය කරනවා. ඒ වගේම අනාගතයේ මේ සෑය ওই විදිහට ලොකුවට සෑය හැදුවොත් එහෙම, සෑයට අනතුරක් වුණොත් එහෙම ප්‍රතිසංස්කරණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා මහ සෑයට සීමාව මම කියන්න ඕන කියලා සිද්ධාර්ථ මහරහතන් වහන්සේ කියනවා රජතුමනි නතර වෙන්න. ඉතින් රජ්ජුරෝ එකපාරම බැලුවා පිටිපස්සේ. බලනකොට දැන් රජ්ජුරෝ දන්නේ නැහැ මේ රහතන් වහන්සේ ගැන විස්තරේ. ඊට පස්සේ අනිත් සංඝයා රජතුමාට නිතර පෙනෙන දකින්න සංඝයා කියනවා රජතුමනි, ඔය කතා කළපු ස්වාමීන් වහන්සේ හරි ආනුභාව සම්පන්නයි. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියන දේක් කරන්න කිව්වා. ඉඩවස්සේ සිද්ධාර්ථ රහතන් වහන්සි කියනවා, රජතුමනි මහා සෑයට සීමාව මම කියන්න. මං යම් භූමියක් වටේ මම යනවා. මම යනකොට මගේ පාතියන පාද සටහන් වෙන තැන්වලින් රව් මැඳගෙන එන්න කිව්වා කියලා සිද්ධාර්ථ මහරහතන් වහන්සේ වඩිනවා. ඒ සිද්ධාර්ථ මහරහතන් වහන්සේ වැඩපු රවුම තමයි මේ පළවෙනි පේසවල්ල. මේ පළවෙනි පේසවල්ල තියෙන තැන වටේට රහතන් වහන්සේ යනවා. ඒ රහතන් වහන්සේගේ සිරිපා පොළවේ පිහිටනවා. ඒ පිහිටපු පතුල් කපාගෙන යන විදිහට තමයි ඉර ඇඳෙන්නේ. එතකොට මැද කේන්දරයක් නැතුව දැන් අපි සාමාන්‍ය රවුමක් අඳිනකොට නූලක් දාලා එහෙම අඳින්නේ. එහෙම නැතුව ඇඳෙනවා රවුම. ඉතින් රහතන් වහන්සේ සක්මන් කරපු රවුම තමයි ඒ තියෙන්නේ පළවෙනි පේසවල්ල. දැන් අපිට පේන්නේ නාන්සේලා සංසුන් සිත් ඇති ප්‍රඥාවෙන් පරතරයට පැමිණි මේ ලෝකෙම වසඟ කරගත් උත්තමයන් වහන්සේලා. ඒකයි. ඊට පස්සේ මේ මහා සෑරජානන් වහන්සේගේ රවුම ඔන්න තීරණය වුණා. තීරණය වුණාට පස්සේ රජතුමාට හරි සතුටු ඇහුවා, නම මොකද්ද? සිද්ධාර්ථ කිව්වා. සිද්ධාර්ථ කියන එකේ අර්ථය මොකද්ද? අර්ථය සිද්ධ වෙනවා. රජතුමාට ගොඩාක් සතුටුයි දැන්. ඊට රජතුමා මුල් ගල අරන්, ඉස්සෙල්ලාම ඇමති කෙනෙක් ලවා තමයි මුල් ගල තබවන්නේ. ඉතින් මුල් ගල තියෙනකොට රහතන් වහන්සේ නමක් මැටි නවනීත මැටි අරන් බිම මැටි තියෙනවා. තව රහතන් වහන්සේ නමක් පිරිත් පැන් ගිහිනවා. එතකොට ඒ පිරිත් පැන් වලින් මැටි ටික අනනවා. ඒ එක්කම කරන්නේ සංඝයා. ඒකනේ පුදුමේ. අද කාලේ කවුද ඔහොම කරන්නේ? දැන් රහතන් වහන්සේ මැටි ටික අනද්දි තව රහතන් වහන්සේ නමක් පැන් දානවා. ඊටසින් අර අමාත්‍ය ඇවිල්ලා ගල තියෙනවා. තව ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් පිච්ච මල් දිනනවා. මහා සෑයට පළවෙනි මුල් ගල ওই විදිහට දිනනකොට මේ ඝනකඩ බොල් මහ පොළොව තොටිල්ලක් වගේ හෙලවෙන්න ගත්තා. මේ පොළොව හෙලවෙන්න ගත්තා. පළවෙනි මුල් ගල තියෙනකොට මේ උතුම් සෑයේ මේ වගේ ප්‍රාතිහාර්ය සිද්ධ වෙලා නැහැ ලෝකේ වෙන කිසිම සෑයක. ඉතින් ඒ උතුම් සෑරජානන් වහන්සේ අපිට දැන් ඇස්වලට පෙනෙනවා නේ කියලා හිතනකොට කොයිතරම් වාසනාවක්. ඔය මම කියන සියලුම සිද්ධි උනේ මෙතනනේ. දැන් අර 96 කෝටියක් රහතන් වහන්සේලා වැඩ හිටියේ මෙතනනේ. ඉතින් කොච්චර අනුභවයක්ද කියලා හිතන්නකෝ. අපි මේ ඉන්න සෑම තැනකම රහතන් වහන්සේලා වැඩ හිටපු තැන්. පින්වත්නි, ඊට පස්සේ මහා සෑයේ වැඩ ආරම්භ වුණා. ඉතින් රජතුමා කියනවා 96 කෝටියක් රහතන් වහන්සේලාට ස්වාමීනි මම දන් දෙනවා එක දිගටම දැන් චෛත්‍ය හදලා ඉවර වෙනකම්. ඊට පස්සේ කිව්වා බෑ. ඒ විදිහට දවස් 7කට අඩු කරගෙන දවස් 7ක් රජුරෝ ස්ථාන 18කදී 96 කෝටියක් රහතන් වහන්සේලාට දන් දෙනවා. ඊට පස්සේ පින්වත්නි මේ සෑරජානන් වහන්සේ හදන්ඩ වඩුබාසුන කෙනෙක් එපැයි පෙදරේරුවේ අනවිරිය වුණා. ඔන්න පිරිසක් එනවා. ඇවිල්ලා එක එක කෙනා කියනවා මම මෙහෙම හදනවා, මෙහෙම හදනවා, මෙහෙම හදනවා කියලා. එක තරුණ වඩුබාසුන කෙනෙක් පෙදරේරු බාසුන කෙනෙක් ආවා. ඇවිල්ලා මෙයා එන්නේ මෙයාගේ ඇඟට දිෂ්ටියක් වැඩ කරනවා. කාගේ දිෂ්ටියක්ද වැඩ කරන්නේ? විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා. ඒකෙන් මෙයා යන්නේ, මෙයා දැක්ක ගම රජුරන් හිත වෙනස් වුණා. කිව්වා ඔබට පුළුවන් දැහුවා සෑය හදන්න. පුළුවන් කොහොමද හදන්නේ? හෙව්වා මම මේ සෑයේ ගැඩොල් බඳින්න ගන්න මැටි මිනිස්සු 100ක් ලවා හාරවල කුල්ලෙන් පොරලා බොරළු අයින් කරලා ඒ පස් වංගෙඩිය දාලා මිරිස් ගලේ දාලා අඹරලා ඒ මැටි කිව්වා ගන්නේ. එනිසා ඒකෙන් හදන්න පුළුවන් ප්‍රමාණය තමයි කිව්ව දවසේ මම මේ සෑරජාන වහන්සේගේ ගැඩොල් බඳින්නේ. ඊට පස්සේ කියනවා බොහොමගේ කිව්වා එහෙම මෝල් ගහෙන් කොටලා වනේලාන් කොටා මිරිස් ගලෙන් අඹරලා ওই විදිහට ගත්තම මේ පැල හැදෙන්නේ, වල් පැල හැදෙන්නේ නැහැ කිව්වා. වතුර වැටුණා. ඊට පස්සේ කියනවා මේ සෑයේ හැඩේ කොහොමද? අන්න ඊට පස්සේ විස්කන්දිවි පුත්‍රය ඇඟට එනවා. ඇඟට ඇවිල්ලා කියන රජතුමනි පැන්තාලියක් ගේන. දැන් අනිත් අයට මේක පේන්නේ නැහැ. ඒත් මේ වගේ පැන් වාදනයක් ගේනවා. ඒ පැන් වාදනයක් ගෙනවට පස්සේ පැන් වාදනයට මෙහෙම ඇඟිල්ලෙන් ගහනවා. අර වඩු බාසුනේ. මෙහෙම පැන් වාදනයෙන් ඇඟිල්ලට ගහපු ගමන් අර වතුර ටික උඩ දිය බුබුලක් හටගත්තා. මෙහෙම රවුමට ලොකුවට දිය බුබුලක්. රජතුමාට කිව්වා මේ වගේ චෛත්‍යයක් හැදුණොත් කොහොමද හෙව? ඉදර සාමාන්‍ය කලින් දැකලා නැහනේ. මොකද තූපාරාම සෑය තියෙන්නේ මේ වී ගොඩක් විදිහට. ඒ කාලේ වෙන තූපාරාම සෑ රජාන් වහන්සේ වී ගොඩක් විදිහට තියෙන්නේ. රජතුමාට ආසයි හිතනවා. රජතුමා ඔබ තමයි සුදුසු කෙනා. ඔබ හදන්න කිව්වා. මේ සෑය හදලා ඉවර වෙන කල්ම ඒ ප්‍රධාන පෙදරේරුවගේ ඇඟට විස්කන්දිය පුත්‍රයාගේ බැල්ම තිබිලා තියෙනවා. මේ නිකං හැදිච්ච සෑයක් නෙමෙයි. ඒකයි. ඉරිවස පින්වත්නි දැන් සෑය හදාගෙන රජුර කල්පනා කළා දැන් ගැරුල් කොහොමද ගේන්නේ? ගැරුල් කොහොමද ගේන්නේ? දෙවිවරු මේක දැනගෙන අද දවසේ බඳින්න ඕන ගැඩොල් මේ පැත්තෙන් ගන්න ඕන ගැඩොල් ටික මේ පැත්තේ දොරටුව ගෙනල්ලා තියෙනවා. මේ පැත්තෙන් ගන්න ඕන ගැඩොල් ටික මේ පැත්තේ ගෙනල්ලා තියෙනවා. දොරටු හතරේ ගැඩොල් තියෙනවා. රජුර පිනට ලෝභයි. ඒ නිසා මොකද කරන්නේ? රජුර වටේට පොඩි ප්‍රාකාරයක් දාලා තිබ්බේ. ලනු මොකක් හරි කාම්බිය ඇදලා හරි මොකක් හරි කරන්න ඇති. ඒ රජුර ඇතුලේ වැඩට එන අය වැඩ කරලා යනකොට පඩි අරන් යන්න ඕනේ ඉදා. හාල් පොල් සීනි ඒවා දෙනවා. ඊළඟ කහවණු දෙනවා. මේ විදිහට පඩි කිසි කෙනෙකුට නිකන් ගැඩොලක් දෙන්න බෑ. වැඩ කරන්න බෑ මහසෑයේ. මේ මහසෑයේ නිකන් වැඩ කරන්න බෑ කිසි කෙනෙකුට. ඔක්කොම පඩියටම කරන්න ඕන. ඊට පස්සේ දැන් ඔන්න ගැඩොල් බැඳගෙන යනකොට පින්වත්නි එක ස්වාමීන් වහන්සේ නමකට හිතුණා මේ චෛත්‍යයට මං උදව් කරන්න ඕන නිකන්. ඇයි යන ඔක්කොට මොන හරි දෙනවනේ වැඩක් කළොත් මොන හරි දෙනවා. මල් ඇවිල්ලා පූජා කරලා යන්න පුළුවන්. එක ස්වාමීන් වහන්සේ නමං එළියෙන් මැටි ටිකක් අනලා ගුලියක් හදාගෙන මල් මිටක් අරන් මල් මිටේ මෙහෙම තියාගෙන හංගගෙන ආවා. ඇවිල්ලා වටේ පැදකුණු කළා. චෛත්‍ය හදද්දින් වඳිනවා. පැදකුණු කළා අර ගැඩොල් වඳින එක්කෙනාට මැටි පිට දුන්නා. දැන් අරයා මැටි දාන්න යනකොට මේක අමුතු මෙන්ටා. මෝන දිහා බැලුවා. බලනකොට ස්වාමීන් වහන්සේ තමයි. ඊට පස්සේ කිව්වානේ කියලා පොඩ්ඩක් ඔළුවෙන් කිව්වා. මේක සේව් කරලා දාන්න කියලා. ඊට පස්සේ මෙයා ඉතින් කොහොම හරි කලබලෙන්නේ වැඩ කරගෙන යන ගමන්නේ මැටි දැම්මා. හැබැයි මෙයා එක්කෙනෙකුට කිව්වා අද හාමුදුරනම කොහෙන් හරි පිටින් මැටි ගෙනලා දුන්නා කියලා. මේ කතාව රජ්ජුරුවන්ට කියන. රජ්ජුරුව මොකද කළේ? එක ඇමතියෙකුට මේ පැවරුවා. එයත් එක්ක කතා බහ කළා. ඔය හාමුදුරුවෝ කොහොම හරි හොයා ගන්න. ඊට පස්සේ කිව්වා ඒ හාමුදුරුවෝ ආගන්තුක හාමුදුරුවෝ නම නිතර දැකලා නැහැ. මේ ළඟදී ඇවිල්ලා තියෙන්නේ. හොයා ගන්න පුළුවන් කිව්වා. දවසක් වඳින්න ඉඳී අර මේ වඩු බාසන්න පෙන්නවා පෙදරේරුවා. අන්න අර හාමුදුරුවෝ තමයි මැටි ගුලිය දුන්නේ. ඊට පස්සේ රජ්ජුරුවන් ඇමතිතුමා ගිහිල්ලා කිව්වා හොයන් ගත්ත හාමුදුරුව. කිව්වා ඔයා හාමුදුරුවේ නම් ජයසිරිමා බෝධින් වහන්සේ වඳින්න යනකොට හොඳ පිච්ච මල් ටිකක් තියාගෙන හිටපන්. බෝධින් වහන්සේට වඳින්න මල් සුවඳ කුඩු සුවඳ මැටි තියාගෙන හිටපන්. කොල පූජා කරපන් කිව්වා. ඉතින් එයා බෝධින් වහන්සේ ළඟ ඉන්නවා අර ස්වාමීන් වහන්සේ යන වෙලාවට. කොල මල් ගොඩක් දීලා සුවඳ මැටි ටිකක් දීලා බෝධින් වහන්සේට පූජා කරන්න කිව්වා. බෝධින් වහන්සේට පූජා කළා ආවට පස්සේ කිව්වා අර එදා මේ මැටි පිටක් දුන්න එකට පඩියට තමයි ඔක රජ්ජුරුව දුන්නේ කියලා. ඉතින් අර හාමුදුරන්ට දුක හිතුණා. ඇයි මට මගේ එකට මේ ඝනදිනුවක් කළේ කියලා. ඊට පස්සේ ඇමතිතුමා කියනවා අනේ අපේ රජතුමා මේ පුණ්‍ය ලෝභයට පින් කරගන්න තියෙන ආසාවට ඔහොම කරනවා මිසක්කා ඔබ වහන්සේ මැටි පිටක් පූජා කරපු පිනට අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා මල් සුවඳ දුම් මේවා පූජා කළත් පිරිකර ලැබුණත් ඒ පින සමාන වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට සතුටු ඉතින් වන්දන මන කළා. තවත් ස්වාමීන් වහන්සේ නමකට ආසහිත වුණා මාසෑයට ගැරුලක් පූජා කරන්න. ඒ කාඩවත් පිටින් මොනවා ගේන්න දෙන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේගේ අඳුරන දායක මහත්තෙක් මහසෑය වැඩ කරනවා. මෙයා මේ ස්වාමීන් වහන්සේ දායක මහතෙන් ඇහුව ගැඩුල් කොච්චර දිගපල්ලද? අරයා කිව්වා මෙච්චර මෙච්චර දිගපල්ල ඝනකම ඔක්කොම කිව්වා. මේ ස්වාමීන් වහන්සේ හුඹහක් කඩාගෙන වැටිච්ච තැනකින් මැටි අරන් ඇවිල්ලා සුවඳ මේ වතුරෙන් අනලා පිරිත් කිය කියා ගැඩුලක් හැදුවා. ගැඩුලක් හදලා ඒ ගැඩුල හිමීට සිවුර ඇතුලේ දාගෙන ඇවිල්ලා මෙතෙන් ඇවිල්ලා මල් ටිකක් පූජා කරන අතින් ගිහිල්ලා ගැඩුල් දැන් වඩු වාසනේ මෙහෙම අතින් ගැඩුල් ගන්නවා මෙහෙම තියනවා බඳිනවා මෙහෙම ගන්නවා මෙහෙම තියනවා බඳිනවා. අර හිමීට පිටිපස්සෙන් ඇවිල්ලා හොර රහසේ අර අතට දුන්න ගැඩුල. දැන් මෙයාගේ අතට දැම්ම පොඩ බර වෙනස් වගේ. බර වෙනස් වගේ කියලා දැම්මා. දැන්නට පස්සේ මූණ බැලුවා. ආ කතා කරගෙන ඉන්න වෙලාවක් නෑ. ඒ ගැඩුල තියලා බැන්දා. හැබැයි මෙයත් එක්කෙනෙකුට කිව්වා අද හාමුදුරනමක් මොකක් හරි ගැඩුලක් ගෙනත් දුන්නනේ මට. ඔන්න කතාව ගියා. ආයෙත් රජුරණේ රජුරිකව හොයපන් කියලා. හාමුදුර හොයාගත්තා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේත් එක්ක යාළු කෙරිව රාජපුරුෂේ. යාළු කළා ඔබ වහන්සේ කොහෙද ඉන්නේ කින්ද මන්ද කවදද යන්නේ එහෙම කියලා අහලා අහවල් දවසේ මං යනවා කිව්වට පස්සේ ඒ යන දවස ඔක්කොම අහගෙන ඉතාලට සිවුරු පිරිකර ගොඩා පිරිකර මල්ලක් හදාගෙන දැන් මෙයත් පිටිපස්සේ යනවා හාමුදුරුවොත් එක්ක. කොහෙද යන්නේ මේ මගේ යාළු හාමුදුරු නමක් ඉන්නවා බලන්න යනවා කියලා ටික දුරක් ගිහිල්ලා අනේ ස්වාමිනේ මට ටිකක් අමාරුයි වගේ මේ බෑකේ ගන්නකො කියලා බෑකේ දුන්නා. දීලා කිව්වා අහවල් ගමේ අර අහවල් තැන අපේ මේ ස්වාමීන් වහන්සේ නමක් ඉන්න උන්වහන්සේ බලන්න කියලා මං ආවේ කියලා ටිකක් වෙලා කතා කරලා කිව්වා මේක ඔබ වහන්සේට දෙනවා කියලා පිරිකර ටික දීලා කිව්වා ඔය පිරිකර ටික දුන්නේ රජ්ජුරුවෝ. අර එදා ගැඩලක් දුන්න එකට හිලව්වට කියලා අර ස්වාමීන් වහන්සේගේ ඇස් වලින් කඳුළු වැටෙනවා කියනවා. අනේ මම කරපු දුර්ලභ හොර රහස කරගත්ත පින ඇයි ගන්න දෙනවකින් නැති කළේ කිය. පින්වත්නි ඊට පස්සේ ඇමතිතුමා හරි ප්‍රඥාවන්තයි. ඇමතිතුමා කියනවා ස්වාමීනි රජ්ජුරුවෝ ලෝභකමට ඔය කළා මිසක් පුණ්‍ය ලෝභයට ඔබ වහන්සේට මෙහෙම පිරිකර මහා සෑයට ගැඩුලක් පූජා කරපු පිනට අට පිරිකර අකනිටා බ්‍රහ්ම ලෝකේ දක්වා ගොඩ කළා දුන්නත් ඒ පිනට විපාක නෙවෙයි කියනවා ඒක. ඒ තරම් ගැඩුල් පූජා කිරීමේ පින සුළුපටු නෑ. මේ මහසෑයේ මේ ගැඩුල පූජා කිරීම මහසෑයට ගැඩුල් පූජා කළා හදනවා දැක්කොම් පඩියටනේ වැඩ කරන්නේ. වයසක අයත් ඇවිල්ලා වැඩ කරනවා. දවසක් මේ පේසවල් වගේ හදාගෙන යද්දි දැන් මෙහෙම කුත් උනා. දැන් මේ සෑරජානන් වහන්සේගේ පේසවලලු හදද්දි ඒ පේසවලලු නව වතාවක්. පේසවලු කියන්නේ දැන් අපිට මේ පේන මේ ලයිට් දාලා තියෙන්නේ තුන් පේසවලල්ල. ওই පේසවල්ලු නව වතාව පොළොව ඇතුට ගිලුණා. මේ වාගේ හදලා එනවා. උදේට බලන්න නෑ. පොළොව ඇතුට ගිහිල්ලා. ආය හදනවා. ආය පොළොව ඇතුට ගිහිල්ලා. මේ විදිහට නව වතාව. මේක කළේ රහතන් වහන්සේලා. ඇයි රහතන් වහන්සේලා කළේ 5000ක් කල් බුද්ධ ශාසනය පවතින තුරු මහසෑය රජාණන් වහන්සේ විරාජමානව පවතින රහතන් වහන්සේලාගේ ඉරිදිය. ඒකයි මම කිව්වේ මේසා අනුභවයක් මේසා වෙනසක් මේසා ඉරිදියක් ලෝකේ වෙන කොහෙවත් වෙලා නැහැ. මේ සෑයි උසට තරම් පොළොව ඇතුට ගිහිල්ලා තියෙනවා පේසවල්ලු. ඒකයි පින්වත්නි. ඊට පස්සේ දවසක් එක රහතන් වහන්සේ නමක් මේ අයිනකට ඇවිල්ලා ටිකක් භාවනා කර කර ඉන්නවා. ඊළඟට හරි පුදුම විස්තර තියෙනවා. ඒ කියන්නේ දැන් අදට බඳින්න ඕන ගැඩොල් හතර කොනේ තියෙනවනේ දෙවිවරු ඇවිල්ලා. ඊට පස්සේ මිනිස්සු වැඩ කළා රෑට යනවනේ. ඊට පස්සේ රෑට සියලුම දෙවිවරු අර වැටිච්ච ගැඩොල් කුඩු පව අයින් කරනවා කියනවා මළුවේ. මේ වගේ සුද්ධ කරනවා කියනවා රෑට. උදේ එනකොට මේ වගේ අතු ගාව මළුවක් වගේ තියෙන්නේ. කොහොම ඉර්ධියක්ද මේක? ඒකයි අනුභවය කියන්නේ. ආය අලුත් මළුවේ තමයි වැඩ කරන්නේ. ඉතින් මේ විදිහට එක ස්වාමීන් වහන්සේ නම මල්ලුවේ අයින්නට වෙලා මේ සෑරජානන් වහන්සේ හදන එක දිහා බල බලා ඉන්නකොට විශාල එලි දෙකක් ආකාශයෙන් එනවා. විශාල එලි දෙකක්. ඊට පස්සේ මේ එලි දෙක දිහා බලලා මේ ස්වාමීන් වහන්සේට පේනවා එලි දෙක ඇතුලේ දිව්‍යාංගනාව දෙන්නෙක් ඉන්නවා. මහසෑය වටේ මල් ගෙනියලා පූජා කරනවා. තවම හදාගෙන යන ගමන් ඊට පස්සේ අර බලන්න බුද්ධ භූමිය පූජනීයයි. ඇයි සතර බුදුරජාණන් වහන්සේලා වැඩ හිටියානේ. ඊට පස්සේ පින්වත්නි මොකද උනේ? ඒ රහතන් වහන්සේ දේවතාවිය වැඳලා යන්න හදනවා කතා කළා. පින්වත් දෙවිදුව මෙහෙන්න කියලා. දැන් මේ භූමිය එක සිද්ධ වෙන්නේ. ඊර්වාසි කියනවා ඔබ මේසා අනුභව සම්පන්න වෙලා මේ ලක්දිව එළිය කරන තරම් ආලෝකයක් පතුරවගෙන ඔබ ඉන්නේ කුමන පිනක් කරපු නිසාද කියලා. ඊර්වාසි කියනවා අනේ ස්වාමීනි, ඔබ වහන්සේට පේනවද මේ සෑයේ ගැඩොල් බඳිනවා? මිනිස්සු ඇවිල්ලා උදේ ඉඳලා වැඩ කරනවා පේනවද? අපි දෙන්නත් වයසක අම්මල දෙන්නේ මේ මහ සෑයේ පඩියට වැඩ කළා කියලා. මේ සෑයේ පඩියට වැඩ කරලා මැරිලා ගිහිල්ලා අපි දෙවිවරු වෙලා ඉපදුනේ කියලා. අනේ මහ සෑයේ පඩියට වැඩ කරලත් අපිට මෙහෙම ආනිසංසයක් ලැබුණා නම් මේ මහ සෑය වෙනින් අප කැප වෙලා වැඳලා පුදලා පින් කර ගන්න අයට කොච්චර ආනිසංස සැලසෙයිද කියලා අහනවා. බලන්නකෝ, ඒකයි චෛත්‍යයක් බෝධියක් වෙහෙරක් විහාරයක් හදනකොට පඩියට වැඩ කළත් පින් රැස් වෙනවා. මේකේ අනුභවය ඇත්තරම දැන් මහසෑයේ දෙනෝ දහක් කෝටි ගාණක් වඳිනවනේ. වැන්දට අපිට බෑනේ දැන් ගැරුලක් දෙන්න. දැන් කාටද පුළුවන්නේ මහසෑයට ගැරුලක් දෙන්න? ඒ කරගන්න කාලය ඇතුළත කරගන්නනේ පින. ඊට පස්සේ මහසෑය රජාණන් වහන්සේගේ පේසාවල් තුන හැදුණා. හැදුනට පස්සේ රහතන් වහන්සේලා සාමණේර රහතන් වහන්සේලාට කියනවා මේඝවර්ණ පාසාන ගේන්න කියලා. උතුරුකුරු දිවයිනේ, උතුරුකුරු දිවයිනෙන් ගල්පතුරු ගේනවා. ගල්පතුරු හයක්, අසූරියනක් දිගයි, අසූරියනක් උසයි, අසූරියනක් පළලයි. එදුර මේ ඒ ගල්පාසාන හතර හය ගෙනල්ලා ඉරිදීෙන් ගේ නැහසින් ගෙනල්ලා පේසාවල ලූඩ එක ගල්පතුරක් තැන්පත් කරනවා. තැන්පත් කරලා හතර පැත්තෙන් තව ගල්පතුරු හතරක් තියෙනවා. දැන් මේකෙන් තේරුම් ගන්න පෙට්ටියක් වගේ මේ හදන්නේ. හදලා ඊට පස්සේ තමයි වටේට ගැඩොල් වලින් බැඳ බැඳ මේ රවුමට හදාගෙන යන්නේ. මැඳ පෙට්ටියක් වගේ වෙනම තියෙනවා. ඊට පස්සේ උඩින් වහන පියන අසූරියනක් දිග, අසූරියනක් පළල, ඒ පියන මේ සෑමලුවෙන් එහා පැත්තේ තියලා තිබ්බ රහතන් වහන්සේ නමක් පේන්නේ නැහැ කාටවත්. කාටවත් පේන්නේ නැහැ. මහසෑය හදලා ඉවරලා ධාතු ගර්භයේ වැඩ පටන් ගත්තා. මේ වටෙන් හදාගෙන යන ගමන් ඉස්ලාම කලේ මැද බෝධි වෘක්ෂයක් හැදුවා. මහා බෝධි වෘක්ෂයක් හැදුවා. ඒ බෝධි වෘක්ෂයේ කොළපාට පත්‍ර කොළපාර මාණික්ය, නීල මාණික්ය, ඊට පස්සේ කඳ රිදි, ඒ වගේම කහපාට වෙන බෝකොළ තියෙන කහපාට ස්වභාවයෙන් ඒව රත්තරන් වලින් හදන්නේ. රන් රිදි මුතු මැණික් සහිත සත්තුරුවන් ඔබ්බවලා මැඳ බෝධි වෘක්ෂයක් හැදුවා. ඒතර මේ සෑයේ මැඳ තියෙන්නේ මහා බෝධි වෘක්ෂයක්. ඉස්සලාම හදන්න පටන් ගත්තේ ඒක. ඒ බෝධි වෘක්ෂයේ වටා අටමංගලය තිබ්බා. අටමංගලය කියන්නේ මේ දක්ෂිණාවෘත සංඛයක් තිබ්බා. ඊට පස්සේ සිංහේ රන් රිදි සත්තුරුවන් ඔබ්බපු සිංහෙක්, සත්තුරුවන් ඔබ්බපු අශ්වයෙක්, සත්තුරුවන් ඔබ්බපු වෘෂභයෙක්, ඊළඟට තෝමර සේසත් සහිත මේ ලෝකේ මංගල සම්මත දේවල් අටක් තිබ්බා. තියලා මැණික් කල හදලා ඒ මැණික් කලවල මුතු මල් දාලා තියෙනවා. මුතු ඔබ්බපු කලවල මැණික් මල් දාලා තියෙනවා. රත්තරන් කලවල රිදී මල් දාලා තියෙනවා. රිදී කලවල රත්තරන් මල් දාලා තියෙනවා. මේ විදිහට පුන් කලස් තියලා තියෙනවා වටේ. වටේට පුන් කලස් තියලා පුන් කලස් පූජාවක් කළා. ඊළඟ බෝධි වෘක්ෂයේට සමීපේ ප්‍රතිමාවක් හැදුවා, රම් බුද්ධ ප්‍රතිමාවක්. ඒ රම් බුද්ධ ප්‍රතිමාවේ නිල් පාට තැන දැන් කේස කලාප නේත්‍ර නිල් පාට මැණික් වලින් හදලා තියෙනවා. ඊළඟට නියධාතුන් වහන්සේලාට ඒ අදාළ පාටට මැණික්. ඊළඟට ඌර්ම රෝම ධාතුව රිදීෙන්. ඊළඟට තොල් සංගල යටිපතුල සිරිපතුල් ඒව රතුපාට මාණික්කවලින් තමයි තනිකරම රන් රිදි මුතු මාණික්ක මැණික්වලින්මයි ඒ සම්පූර්ණ ධාතු ගර්භෙ නිම වුණේ. ඊළඟට සිදුවක් කුමාරයා ඉපදෙන හැටි අඹලා තියෙනවා. අභිනිෂ්ක්‍රමණය කරන හැටි අඹලා තියෙනවා. පස්වග භික්ෂුන් ළඟ ඉන්න හැටි අඹලා තියෙනවා. ඒ වගේම යසෝදරත් එක්ක විවාහ වෙන හැටි අඹලා තියෙනවා. රාහුල කුමාරයා ඉපදෙනකොට ගෙදරින් පිටවෙන විදිය අඹලා තියෙනවා. කාන්තක අශ්වය අඹලා තියෙනවා. යසෝදරා දේවීන් වහන්සේ අඹලා තියෙනවා. ඒ වගේම කාලුදා යමාත්‍ය අඹලා තියෙනවා. ඒ වගේම පස්වග භික්‍ෂූන් වහන්සේ තාපසේ උපස්ථාන කරන අඹල තියෙනවා. ඒවාගේ මැට රැන්දක්වාගේ වෙනකල් දුස්කර ක්‍රියා කරපු හැටි අඹල තියෙනවා. ඊට පස්සේ ඒ මහබෝධි සත්වය සුජාතාගෙන් කිරිපිඩු පූජා කරනවා, ඒවා අඹල තියෙනවා. ඊළඟට නීරංජන නන්දියෙන් එගොඩ වෙන හැටි අඹල තියෙනවා. බෝධි රුක්ෂයේ අදහසක් මවාගෙනපු මාරයත් එක මාර යුද්ධ කරන හැටි අඹල තියෙනවා. ඒ සක්‍ර දේවේන්ද්‍රයා 120 දිග ජයතුරා සංකනාදේ අතට අරන් පිඹිනවා සක්‍ර දේවේන්ද්‍රයා. ඒ සක්‍ර දේවේන්ද්‍රයාගේ රූපය අඹල තියෙනවා. පංචසික බේලුව පණ්ඩව වීණාව අරන් බුදුරජාණන් වහන්සේට ස්තුති පිණිස වීණා වාදනය කරන අඹල තියෙනවා. ඒ වගේම සෙම්පති දෙවරු ආරක්ෂාවට ඉන්න අඹල තියෙනවා. සතරවරන් දෙවියෝ පහන් අරන් ඉන්න අඹල තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමනය කරන හැටි, නාලාගිරි දමනය කරන හැටි, පටාචාර බුදුරජාණන් වහන්සේගෙන් පිහිටක් හොයාගෙන හැටි, කිසා ගෞතමී අබ හොයාගෙන යන හැටි අඹල තියෙනවා. 550 ජාතක කතාවම අඹල තියෙනවා. වෙස්සන්තර ජාතකයේ සම්පූර්ණ විස්තරය අඹල තියෙනවා. ඒ වගේම දිව්‍ය ලෝකේ වඩින හැටි අඹල තියෙනවා. සංකස්සි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු හැටි අඹල තියෙනවා. රෝහිණී නදියේ වතුර බෙදා ගන්න විදිය අඹල තියෙනවා. බෙදා ගන්නකොට ඇති වෙච්ච යුද්ධේ සියල්ලක්ම අඹල තියෙනවා. බුද්ධ ශාසනයේ සෑහෙන සියලු විස්තර මේ අසූරියන් ගන්ධ කුටි ඇතුළත අඹලා. පිරිනිවන් පාන්ට වඩින ගමනේදී කලන්ත හැදිලා ආනන්ද ස්වාමීන් වහන්සේ පැංගිනත් දෙන හැටි අඹල තියෙනවා. බුදුරජාණන් වහන්සේට පුක්කුසාති රන් සිවුරු පූජා කරන හැටි අඹල තියෙනවා. සල්ගස් දෙකක් අතර බුදුරජාණන් වහන්සේ සැතපීන ඉරියව්වෙන් ඉන්න හැටි අඹල තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට මල්ල රජදරුවෝ ඇවිල්ලා අඬලා වැළපෙන හැටි අඹල තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ කඳුමක් අල්ලගෙන අඬන හැටි අඹල තියෙනවා. ඒ වගේම මේසෑ රජාණන් වහන්සේගේ ඇතුලේ බුදුරජාණන් වහන්සේ සඳුන් දරසෑයි ආදාහනය කරන හැටි අඹල තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සඳුන් දරසෑයේ දේහේ දැවුණට පස්සේ රන්දිනේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න හැටි අඹල තියෙනවා. ද්‍රෝණ අටකට ධාතු බෙදෙන හැටි අඹල තියෙනවා. ද්‍රෝණ බමුණ අඹල තියෙනවා. අජාසත් කුමාරයා අඹලලා තියෙනවා. ඊළඟට මේ විදිහට කෙලවරක් නැතුව විස්තර තියෙනවා මේ සෑරජාන් වහන්සේගේ ධාතු ගර්භය ඇතුලේ. හැබැයි ඒක ධාතු ගර්භය ඇතුලේ මේ තියෙන එකකට එකක්වත් හැප්පෙන්නේ නැහැ. පිළිමයක් පිළිමයකට හේතු වෙන්නේ නැහැ. ඒ තරම් දුරින් තියෙන්නේ. පින්වත්නි, මේ සෑරජාන් වහන්සේගේ ඇතුලේ තියෙන නිදාන් වස්තු එළියට ගත්තොත් එහෙම මේ මළුව වගේ 3-4 ගුණයක් ඕනේ. ඒක තියන්නේ බඩු ටික තියන්නේ. ඒ පූජා වස්තු ටික තියන්න, පිළිම තියන්න. ඉතින් මෙච්චර ගොඩක් කොහොමද මේ සෑරජනස්ගේ ඇතුලේ තියෙන එකකට එකක් හැපෙන්නේත් නැතුව? ඇයි සතරස්නේ? ඒක තමයි පින්වත්නි ඉරිදී කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඉන්දසාල ගුහාව කියලා ගුහාවක වැඩ හිටියා. රජගහනුවර වේදිස පර්වතේ. ඒ පර්වතේ ඇතුලේ ඉන්දසාල ගුහාව. ඒ ගුහාවට මම ගිහිල්ලා තියෙනවා. චූටි ගුහාවක් වලගොඩල්ලේ තියෙන පොඩි ගුහාවක්. ওই ගුහාවට ආවා දෙව්ලොව සියලු දෙවියෝ ආවා. ඒ දෙවියෝ එන්න එන්න ගුහාව ලොකු වෙනවා. ඇතුළේ ඉඩකඩ ඇති වෙනවා. ඇඟට ඇඟට හේත් වෙන්නේ නැහැ. ඒක තමයි දෙවියන්ගේ ඊරිදී. ඒ වගේ නම් ඒක එහෙම වුණා නම් බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටන මේ රහතන් වහන්සේලා මැදිහත් වෙලා ගොඩනඟන සසරේ පිරු බොහෝ පින් තියෙන ගාමිණී අබේරජ්ජරුව මුල් වෙලා කරන මේ මහා සෑයි ඇතුලේ එවැනි විදිදුයක් තියෙනවා. ධාතු ගර්භේ මහත් වූ වටිනා වස්තු ප්‍රතිමා නිර්මාණ තිබෙනවා. එකකට එකක් ගෑවෙන්නේ නැතුව. ඒකයි. ඉතින් මේ සෑරජානන් වහන්සේගේ ඇතුලේ තියෙන විස්තර ගැන විස්තරයක් තියෙන ඔය මහා සෑරජාන් වහන්සේ හදලා ඉවරුණාට පස්සේ දුටුගැමුණු රජතුමාගෙන් පස්සේ මහිත 10 වතාවට වගේ ඊළඟට රජ වෙනවා බාන්තිය කියලා රජ කෙනෙක්. ඒ බාන්තික රජුරෝ හැමදාම උදේ හවස සෑර මේ මහා සෑරජාන් වහන්සේ වන්දනා කරනවා. මේ මළුව ප්‍රදක්ෂිණා කරනවා. මේ මළුවේ රජවරු ප්‍රදක්ෂිණා කළා. ඊට පස්සේ දවසක් මේ මාලිගාවේ යම් කටයුත්තක් මුල් කරගෙන එනකොට රෑ වුණා. ඉතින් කෑම කන්න රජතුමා භෝජන ගන්න හදද්දී මතක් වුණා සෑයට ගියේ නෑ නේද කියලා. භෝජනේ ආපහු තිබ්බා. තියලා රෑම ආවා. රෑම ඇවිල්ල වටේ ප්‍රදක්ෂිනා කරනකොට තනියෙන්නේ දැන් රජ්ජුරු පිරිත් කියනවා එනවා. පිරිත් කියනවා එනවා. එද රජ්ජුරු බැලුවා කවුරුත් නැහනේ. පිරිත් හඬක් කොහොමද එන්නේ? රජ්ජුරු ගේට්ටු හතර වැස්සෙව්වා. ගොල කිව්ව කාටවත් එන්න බෑ තුදු කිය. ඇතුලේ ආයෙත් වටේ ඇවිද කවුරුවත් නැහැ. ඒත් පිරිත් හඬ එනවා. ඊට පස්සේ රජ්ජුරුව අද හිතුවා එකත් එකටම සෑරජාන් වහන්සේ ගර්භේ සංඝය පිරිත් කියන. සෑ ගර්භේ ඇතුලේ රහතන් වහන්සේලා පිරිත් කියන අසිරිය දැකලා මිසක්කා මම නම් නැගිටින්නේ නැහැ කියලා දිගා වෙලා දණ්ඩ නමස්කාර කළා. මේ සෑයේ මේ පාදමයිනේ වැතුරුණා. මැරුණත් නැගිටින්නේ නැහැ කියලා. එතකොට මේ සෑරජාන් වහන්සේගේ අනුභවයක් තියෙනවා. මේ සෑරජාන් වහන්සේ ළඟ යම් කිසි කෙනෙක් බලවත්ව හිතින් හිතුවොත් දෙවිවරුන්ට දැනෙනවා ඒක. විශේෂයෙන් ශක්‍රදේව අපි අද වුණත් සෑරජාන් වහන්සේ ළඟ යම් කිසි කෙනෙක් හිත තැම්පත් කරගෙන දෙවිවරුන්ට යමක් සිහි කළොත් ඒක තප්පරයට දෙවියන්ට දැනෙනවා. අදට. ඉතින් ඒ නිසා මේ සෑරජනස ගව මේ වැඳ වැටෙනකොටම ශක්‍ර දෙවිඳුරියගේ ආසනෙ වුණා. ශක්‍ර දෙවියෝ දැකලා දැන් දිව්‍ය ලෝකේ ඉඳලා තියෙන දෙවියන්ගේ ස්වභාවය පින්වත්නි දෙවියන් දිව්‍ය ලෝකේ ඉඳලා මනුස්ස ලෝකේ බලනකොට මේ ලංකාදරණී තලයේ ඉස්සලාම පේන්නේ රුවන්වැලි සෑය. දිව්‍ය ලෝකේ ඉඳලා බලනකොට ඉස්සලාම පේන්නේ රුවන්වැලි සෑය. ඉතින් ශක්‍ර දෙවිඳුරිය එසැනින් ධාතු ගර්භයෙන් පහළ වුණා. පාලෙලකෝ ස්වාමීනි භාන්ති රජ්ජුරු මේ සෑ ගර්භයේ තෙන්ට අදිෂ්ඨාන කරනවා. ඉතින් ඒ රජ්ජුරු ශ්‍රද්ධාවන්තයිනේ ඒ නිසා ගෙන්නමු කිව්වා. ඊට පස්සේ මේ සෑයේ දැන් ඔන්න මැදින් මේ මැදින් මතුවෙනවා ස්වාමීන් වහන්සේ නම. මතුවෙලා ඔහොම ආසින් ඇවිල්ලා අර රජ්ජුරුවන්ගේ අතින් අල්ලා නැගිට්ටුවා. එහෙනම් යම් කියලා මෙහෙම ආසින්ම ගිහිල්ලා සෑ ඇතුට ගියා. ඇතුට ගිහිල්ලා ඇතුලේ ඔක්කොම දේවල් ටික පෙන්නවා. හැම දෙයක්ම පෙන්නවා. පෙන්ලා හරි සතුටුයි. රජතුමා වන්දනා කරලා එළියට ආවා. ඇවිල්ලා රජ්ජුරුවෝ ස්වාමීන් වහන්සේලාට විස්තර කියනවා. දවසක් ස්වාමීන් වහන්සේලා ඔක්කොම මේ විස්තර අහන්න ඕන කියලා ලෝවාමා ප්‍රාසාදයේ යටතට්ටුවට එකතු වුණා. රජ්ජුරුවෝ මේ වගේ ධර්මාසන ඉඳගෙන හවස පටන් ගත්තා. හැන්දෑවේ 3:00-4:00 බණ කියන්න පටන් ගත්තා. මම සෑය ඇතුලේ මේවා තියෙනවා මේවා තියෙනවා මේවා තියෙනවා මේවා තියෙනවා මේවා තියෙනවා කියලා. පහුවදා එළි වුණා. පින්ඩපාත යන කාලේ 8:00-9:00 වුණා පහුවදා. ඒත් ඉවර නෑ. ඊට පස්සේ ඇහුවා මේ රජතුමනි, රජතුමා ඔය කියලා ඉවර නැද්ද කියනවා. ස්වාමිනී මම දැක්ක දේවල් වලින් 10න් පංගුවක්වත් තව කිව්වේ නෑ කියලා. කිව්වා ස්වාමිනී මම දැක්ක ඔක්කොමත් මම දැක්කේ නෑ කියලා. මගේ ඇස් වලට පෙනිච්ච ටික විතරයි කියන ඔය කිව්වේ. ඒත් 10න් පංගුවක්වත් කියලා ඉවර කරගන්න බැරි වුණා කිව්වා. කොහොමද විස්තරේ? රජතුමාට ආසාවක් හිතුණා. පොඩි මේ අනුරුවක් හරි මිනිස්සුන්ට දකින්න තිබ්බොත් හොඳයි කියලා සෑය ඇතුලේ තියෙන පිළිමවල අනුරු හැදුවා. බාති රජුරු හදලා රජමාලිගාවේ මිදුලේ තියලා අවුරුද්දකට වතාවක් මිනිස්සුන්ට පෙන්නනවා. ඒක බලලා ඒ ප්‍රතිමා ටික බලලා ලංකාවේ හැම ගෙදරකින්ම එක කොල්ල ගානේ බුද්ධ ශාසනය මහාන වෙලා තියෙනවා. අර පිරිම ටික දැකලා සෑ ගර්භය දැක්කනම් කොහොම වෙයිද? ඉතින් පින්වත්නි ස්වර්ණමාලි මේ උතුම් මහා සෑ රජාණන් වහන්සේගේ ධාතු ගර්භේ ওই විදිහට තමයි හැදුනේ. හැදිලා පින්වත්නි ආයෙත් ඔන්න ඇසළ පොහේ දවසක් ආවා. ඇසළ පොහේ දවසේ හිටයි කියලා දුටුගැමු රජුරෝ සංඝයාට මතක් කළා. ධාතුන් වහන්සේලා අපි හිට නිදන් කරමු කියලා. ඊට පස්සේ ඔන්න ධාතුන් වහන්සේලා නිදන් කරන්න හැමතැනම අනබෙර ගහනවා. අනබෙර ගහලා කියනවා හිට දා මහසෑයේ ධාතුන් වහන්සේලා නිධානය කරන දවසයි. එතකොට තවම ධාතුන් වහන්සේලා නැහැ. තවම ධාතුන් වහන්සේලා නැහැ. ඊට පස්සේ පින්වත්නි කියනවා රහතන් වහන්සේලාට දුටුගැමුණු රජුරෝ ස්වාමීනි ධාතුන් වහන්සේලා ලැබෙන ක්‍රමයක් ගැන කල්පනා කරන සේක්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම ජයසිරි මහබෝධීන් වහන්සේ ළඟට එකතු වුණා. එකතු වෙලා කතා කළා. ධාතුන් වහන්සේලා කොහෙද වැඩ ඉන්නේ? පේනවා මහාකාල නාග මංජේෂ්ඨරික කියන මංජේරික කියන නාග විමානේ මහාකෙල නාගරාජයාගේ විමානේ තමයි තියෙන්නේ. ධාතු මන්දිරේ තමයි ද්‍රෝණයක් ධාතු වැඩ ඉන්නේ. ස්වර්ණ මහලි සෑරජාන්වා සිරි ලැබෙන. ඉටවස බැලුව කෞුද මේක ගේන්ඩ යවන්නේ. ඊට පස දැක්කා මේක ගෙවන් ගේන්ඩ යන්ඩ සුදුසුම කෙනා සෝනුත්තර කියන මහරහතන් වහන්සේ. සෝනුත්තර කියන මහරහතන් වහන්සේ ඒ වෙනකට අවුරුදු දාසයයි වයස. උන්වහන්සේ සසරි ධාතුන් වහන්සේලා වඩම්මගෙනෙන්ට පිනක් කල්ලා තියෙන. මහත් වූ බලසම්පන්න ඉරිදි උපද්දවන්න පිනක් කල්ලා තියෙන. ඒ තමයි සසරි රහතන් වහන්සේලාගේ ඉරිදි දැකලා ඒවා ප්‍රාර්ථනා කරලා දන් දීලා තියෙන. ඒකේ තියෙන ওই බද්දජී කියන මහරහතන් වහන්සේ ගංගානම් ගඟ ඇතුලේ තියෙන මහා පනාද කියන ප්‍රාසාදේ මහ පුටැඟිල්ලෙන් අරන් ආකාශයේ මේ මිනිසුන්ට පේන්න සැලැස්සුවා. ඒක දැකලා ඒ කාලේ සෝනුත්තර මහරහතන් වහන්සේ නන්දුත්තර කියන තරුණ මානවකයා. ඒ නන්දුත්තර කියන තරුණ මානවකයා වෙලා හිටපු ඒ ස්වාමීන් වහන්සේ පින් කළා, ප්‍රාර්ථනා කළා මටත් මේ වගේ ඉරිදි ලබා ගන්න ඕන කියලා. ඒ පින තමයි විපාක දෙන්නේ. කියන ඔබටයි පින තියෙන්නේ, ඒ නිසා නාග විමානෙට ගිහිල්ලා ඒ ධාතුන් වහන්සේලා අරගෙන එන්න කියලා. පින්වත්නි, ඊට පස්සේ මොකද වුනේ? ඔන්න දැන් ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න සියලු කටයුතු සූදානම් වෙනවා. මේ හාත්පස මල් වලින් සැරසෙනවා. අනබෙර මේ ලක්දිව පුරාම අනබෙර නිකුත් වුණා. හැම කෙනාම එනවා. එනකොට මේ බසවක් කුලම වැවෙන් නාලා හිසකේ කපලා ඔක්කොම නිකන් කැවුම් කිරිබත් කණ්ඩ දීලා අලුත් වස්ත්‍ර අඳවල අතට නිල් මානෙල් මිටක් ඒ වගේ නෙළුම් මිටක් අතට දීලා එහෙම තමයි එවන්නේ. ඊට පස්සේ සියලු දෙනාම දැන් මිනිස්සු වටේ පිරිවරන් ගත්තා. රහතන් වහන්සේලා කෝටි ගාණක් මේ සෑයේ වටා පිරිවරන් ගත්තා. රජතුමා රාජමාලිගාවෙන් ධාතුන් වහන්සේලා නිදන් කරන්න ඕන කියලා සෑරජාණන් වහන්සේ ළඟට එන්න හදනකොට තමයි සෝනුත්තර මහරහතන් වහන්සේ නාගලෝකයට යන්නේ. පුදුම සිද්ධියක්. ඒ කියන්නේ නාග ලෝකේට ධාතුන් වහන්සේලාගෙන්ට වඩින්නේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න රජුරු පිටත් වුණාට පස්සේ. ගිහිල්ලා මහකාල නාරජතුමා ළඟ පහළ වුණා. රජුරු නාරජුරු කල්පනා කළා හොඳ පොටක් නා නෙවෙයි. වන්දනා කළා, ඇයි ස්වාමීනි වැඩි කියලා හෙවුවා. කිව්වා මහරජ දුටු ගැමුණු රජතුමා මහා සෑයක් කරවනවා. ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා ඔබ ළඟ, ඒකයි අපි මෙහාවේ කියලා ගෙනියන්න. ඊට පස්සේ කිව්වා අනේ අපි ගව නැහැ කිව්වා. එහින් වාසුල දත්ත කියලා තමන්ගේ බෑන කෙනෙක් ඉන්නවා. ඒ යාන්ට එහින් සංඥාවක් කළා ධාතු කරඬු ගෙනියන්න කියලා. එයා ධාතු කරඬු මාලිගාවෙන් අරන් ගිල්ලා මහා මෙරු පර්වතයේ දරණ ලාගෙන දුම පිට කර කර හිටියා. කරඬු පේන්නේ. සෝනුත්තර මහරහතන් වහන්සේ කියනවා නාරජතුමනි එහෙම කරන්න එපා, බුදුරජාණන් වහන්සේ මේ භූමියේ අදිෂ්ඨාන කළා ද්‍රෝණියක් ධාතු පිහිටනවා කියලා. මහා කච්චප මහරහතන් වහන්සේ මහා ධාතු නිදාණය කරද්දී රාමගාමීන් ධාතුන් වහන්සේලා ගත්තේ නැහැ මහා සෑයට. ඊළඟට ඒ ධාතුන් වහන්සේලා ඔබට ලැබුණේ. ඒ වගේම ධර්මාශෝක රජුරෝ ඔබගේ විමානෙන් ගන්න හැදුවා කියලා. ධර්මාශෝක රජුරන්ට පුළුවන් මේක දෙන්න කිව්වොත් දෙන්නම ඕන. නයින්ගෙන් වුණත් වැඩ ගන්න පුළුවන්. ධර්මාශෝක රජුරා දෙවියෝනි මොන හොදන්න පැංගෙනලා දෙන්නේ අනවසත්ත විලින්. එස ධර්මාශෝක රජුර කිව්වා මම ওই ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා ගන්නවා කියලා. රහතන් වහන්සේලා කිය හිටියේ රජතුමනි ඒක එපා, ඒක ලංකාවට ලැබෙන එකක්, ඒක නාග ලෝකේ සුරක්ෂිත උනාවේ කියලා. ඉතින් රජතුමනි එහෙම ආරක්ෂා වෙලා ආරක්ෂා වෙලා ඔබ ළඟ තියෙන්නේ මහා සෑයට. ඔබ කොච්චර වැන්දත් ඔබට පිම්පිරෙනවා මිසක්කා ස්වර්ග මොක්ෂ මේ විමුක්තියක් මාර්ගඵල අවබෝධයක් ලැබෙන්නේ නැහැ. රජතුමනි මේ ධාතුන් වහන්සේලා මහසෑයේ පීඨීම නිසා මිනිසුන්ට බොහෝ ධර්ම අවබෝධයේ පිණිස සංස්කාර සකස් වෙනවා. ඊළඟට බොහෝ දිනාට වැඳලා පුදලා පින් කරගන්න පුළුවන්. මේ ධාතුන් වහන්සේලා සුදුසු නාග ලෝක මේ මනස ලෝකිතයි කියලා හේතු ගන්නවා සෝනුත්තර මහරහතන් වහන්සේ. එහෙම හේතු ගන්නද්දී නාරජතුමා කරුණු කියලා කියලා බැරිම තැන කෙනවා වඩින්න, මාගේ ධාතු විමානෙට වඩින්න කියලා. ගිහිල්ලා පෙන්නවා මේ ධාතු මන්දිරේ තනි කර මැණික් කියන මේ වාගේ පුද සක්කාර ලංකාවේ මේ ලක්දිව කරන්න පුළුවන්ද කියලා කියනවා. ඔබ වහන්සේ කියන්න මේකේ වටිනාකමයි ලක්දිව වටිනාකමයි කියනවා රජතුමනි. මුළු ලක්දිවම තියෙන රන් රිදී මුතු මැණික් එකතු කළත් මේ ධාතු මන්දිරයේ සඳකඩ පහන තරම්වත් වටින්නේ නැහැ කියන්නේ. ඒකනේ ස්වාමීනි. ඒකනේ. ඒ නිසා කොහොමද මෙච්චර මේ වටිනා උතුම් පූජා තියෙන තැනකින් පූජා අඩු තැනකට අරන් යන්නේ අයහා. ඊට පස්සේ කියන තථාගතයන් වහන්සේලා ධර්මයේ ගරු කරන මිසක් ආමිෂයේ ගරු කරන්නේ නැහැ කියන්නේ. දැන් සමහර අය කියනවනේ මෙච්චර පූජා තියෙනවා කොහොම අපිට ධාතුන් වහන්සේ නමක් ලැබෙන්නේ නැහැ කියලා. ආමිෂයට නෙවෙයි ගරු කරන්නේ. සමහර අය කියනවා එතන කිසිම පුද සත්කාරයක් නැහැ. ඔතන කොහෙද ධාතුන් වහන්සේලා කියලා. ආමිෂේ නෙවෙයි ගරු කරන්නේ. යම් කිසි කෙනෙක් වැඳලා පුදලා පින් කරගන්නවද එතන ධාතුන් වහන්සේලාට වැඩි ඉන්න සුදුසුයි. ඊට පස්සේ කියලා තේ ඊට පස්සේ ගියා ඔබ වහන්සේ කියන දේ අහන්නේ නැත්නම් තියෙන දැනකින් ගන්න කිව්වා. ජෝසේ හා එන ගන්න දෙහු. හරි තියෙන දැනකින් ගන්න කියලා. තුන් වතාවක් කිව්වා තියෙන දැනකින් ගන්න කියලා. දිවසින් දැක්කා අර නාගයේ කිබඩි තියෙන. කාටවත් පේන්නේ නැති වෙන්න ඉරිදීෙන් අතක් කැවලා කරඬුව ගත්තා. අරන් එනම් හරි රජතුමනි කියලා පිටත් වුණා. නා රජතුමාට පුදුම සතුටි. අර හාමුදුරුව රැවටිලා ගියන් කියලා. ජෝසේ කිව්වා අරන් හරින් කරඬුව. කරඬුව නෑ. හඬ හඬා වැළපි වැළපි ආව පිටිපස්සේ. ඊටස් මේ මළුවේ පිටිපස්සෙන් දකුණු පැත්තෙන් මහිතේ මතු නයි රහතන් වහන්සේ සෝනුතර මහ පොළොවේ මතු වුණ කරඬුව අතට අර මේ පොළොවේ මතු වෙනකොටම එතන හිටපු අය දා නැගී කිව්වා. දා නැගී කිය වචනයක් ඒ කිව්වේ. ධාතුන් වහන්සේලා මතු වුණා කියලා. ඒ වචනේ මේ ලෝකෙට මංගල වචනයක් වුණා කියලා. දා නැගී දා මැලී කියලා. ලස්සනට ඔය ගැන විස්තරයක් තියෙනවා ධම්මපදීපිකාවේ. මේ පොළොවෙන් ධාතුන් වහන්සේලා වඩම්මනකොට පොළොවෙන් මතු වෙනකොටම මිනිසුන්ට පිට වෙච්ච දෙවරුන්ට පිට වෙච්ච වචන මේ ලෝකේ මංගල වචන බවට පත් වුණා කියලා. ධම්මපදීපිකාවේ තියෙන ලස්සන විස්තරයක්. ඊට පස්සේ ඒ මොහොතේම විස්කම් දිව්‍ය පුත්‍රයා මැණික් මන්දිරයක් මවනවා. ඊළඟට සක්‍ර දේවේන්ද්‍රයා මැණික් කරඬුවක් මවන අර ධාතුන් වහන්සේලා ගන්න. එතකොට මහා සෑයට ඉස්සෙල්ලාම කරඬුවක් පූජා කළේ කවුද? සක්‍ර දේවේන්ද්‍රයා. මහා සෑය කියන්නේ අපිට මේ පේන උතුම් මහා සෑය. ඉතින් මේ වාගේ උතුම් මහා සෑය මළුවකදී ඔබටත් මේ මහා සෑයේ විස්තරය අහන්න ලැබෙනවා කියන එකම සංසාරේ කොයිතරම් පිනක්ද? දැන් නිතර වඳින්නේ දැන් අපි සාමාන්‍ය මහසෑ රජාන් වහන්සේ වඳින්න එනකොට සමහර අය අපි අහනවා හඳුරන්නේ හැමදාම වඳිනවා මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. දැන් ඔබට සම්පූර්ණ විස්තරය අහන්න ලැබෙනවා. ඊට පස්සේ සුයාම දෙවියෝ පවන් සල්නවා. සක්‍ර දේවීන්ද්‍රයා සංක පිඹිනවා. මහා බ්‍රහ්මයා සේසත් දරනවා. මේ විදිහට ධාතුන් වහන්සේලාට උපහාර පැවැත්වෙන ධාතු මේ මැසෑ මළුවෙන් පිට. ඊට පස්සේ මේ වෙලාවේ එතෙන්ට වඩින හේවිසි නාද පූජා, සංක පූජා, සාදු නාද ගිගුම් දෙනවා මේ සෑය වටා. පින්වත්නි දුටු ගැමුණු රජතුමා පෙරහැරින් එන්නේ. පෙරහැරින් වීදිවල සංචාරය කරමින් තූර්ය නාද මැද්දේ මේ කඩොල් ඇතා ඉදිරියට තියාගෙන රන් කරඬුවක් අතට අරන් රජතුමා එනවා නලගනම් පිරිවරහන්ගෙන. ඊට පස්සේ එනකොට මේ සෑය මළුවේ වටේ ලස්සනට දිව්‍ය අප්සරාවියෝ වගේ මේ සෑයට වැඳ වැඳ නාටිකාංගනාවක් නටනවා කියනවා. සෑයට පූජා පිණිස අහසින් මල් වැටෙනවා කියනවා. දැන් අර ධාතු කරඬුව තියෙන තැනට අහසින් මල් වැටෙනවා පේනවා. දාන කෙනෙක් පේන්නේ නැහැ. පවන් සලන වටාපතක් විජිනියක් පේනවා. සලන කෙනෙක් පේන්නේ නැහැ. සේසතක් දරාගෙන ඉන්නවා පේනවා. දරන කෙනා පේන්නේ. ඉතින් මේ අසිරිය දැකලා රජතුමා වැඳ වැටිලා අර රන් මැණික් කරඬුවෙන් කරඬුව රත්තරන් කරඬුව ඇතුලේ තැම්පත් කරගන්න. තැම්පත් කරගෙන හිසේ තියාගෙන මේ සෑර ජාන් වහන්සේගේ වටේ තුන් වතාවක් ප්‍රදක්ෂිණා කරනවා. දැන් ඉතින් හිතෙන් හිතා ගන්න, හිතෙන් මවා ගන්න. මේ සෑර ජාන් වහන්සේ වටා රහතන් වහන්සේලා වටේ ඉඳිද්දී සරුවාභරණයෙන් සැරසුණු රජතුමා රන් කරඬුව හිසේ තියාගෙන තුන් වතාවක් සේරජානන් වහන්සේගේ වටි ප්‍රදක්ෂිණා කරන හැටි. ඊට පස්සේ නැගෙනහිර දිශාවෙන් සෑය උඩට නැංගා. පඩිපෙලක් හදලා තිබ්බා. ඒ නැගලා උඩටම ගියා. ඒතර සෑ ගර්භයේ මැදක්. මැදල දැන් ගල් පහකින් වට කළ ධාතු ගර්භය හදලන ඒ ධාතු ගර්භයට රහතන් වහන්සේලාත් එක්ක වැඩියා. ඇතුළට වැඩලා ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න හිතනකොටම ධාතු කරඬුව එහෙම දෙබෑවිලා ධාතුන් වහන්සේලා අහසට ගියා. සත්‍යලක් අහසට ගිහිල්ලා දැන් මේ පෙනෙන ආකාශේ බුදුරුව මැවුණා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන 89 ව්‍යංජන තිබෙන රශ්මි දහරා විහිදුන මාගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය මේ ආකාශේ මැවුණා. මේ ආකාශේ මැවිලා ඒ බුදුරජාණන් වහන්සේගේ දේහයෙන් ගින්දර ජල දහරා විහිදෙනවා, අග්නි දහරා විහිදෙනවා. ඒ ජල දහරා අග්නි දහරා ස්පර්ශ නොවිච්ච තැනක් නැහැ. පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ විදු සිරුර දැකලා මොහොතකට, ඒක පෙනුනේ මොහොතකට, ඒ බුද්ධානුස්සතිය වඩලා ලක්ෂ ගණන් අරහත්ත්වයටපත් වෙලා තිබෙනවා. සංඝයා අතරත් ගිහි අතරත් අපි මේ ඉන්නේ රහතන් වහන්සේලා බිහි වුණ තැනක. මේ පුදුම භූමියක් මේ නිකන් ඉඳගෙන හිටියත් ඇති, මේ සෑය වටා නිකන් සක්මන් කළත් ඇති, මේ සෑය දිහා බලාගෙන හිටියත් ඇති. ඒකයි ඊට පස්සේ පින්වත්නි රජතුමාට හරි ප්‍රීති. ආයෙත් ධාතුන් වහන්සේලා ඇවිල්ලා රජතුමාගේ හිසේ කරඬුවට පිහිටියා. ඇත්තටම මේසා ප්‍රාතිහාර්ය පාන ධාතුන් වහන්සේලා හිසේ තියාගෙන හිටියා කියන්නේ අපේ දුටුගමන රජුරෝ කොයි තරම් පින්වන්තයිද, කොයි තරම් පින්වන්තයිද. ඉතින් ඒ ධාතුන් වහන්සේලා කරඬුව හිසේ තියාගෙන රජුරෝ අදිෂ්ඨානය කරන. ඊට පස්සේ මොකද්ද කරන අදිෂ්ඨානය? මේ ධාතුන් වහන්සේලාට කිසිම සතුරෙකුට හානියක් කරන්න බැරි නම් මේ උතුම් සෑරජානන් වහන්සේ මුල් කරගෙන බොහෝ දෙනා පින් කරගන්නවා නම්, කුසල් කරගන්නවා නම්, මේ ධාතුන් වහන්සේලාගෙන් 5000ක් කල් බොහෝ දෙනාට සෙත සැලසෙනවා නම්, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩිය විදිහට සැතපෙන පිළිමයක් විදිහට මේ ධාතුන් වහන්සේලා මේ සල්ගස් දෙක අතර වැඩ සිටිත්වා කියලා අදිෂ්ඨාන කරා. දැන් අපි වැඳ වැඳ පින් කරගන්නවනේ, කුසල් කරගන්නවනේ, කොච්චර පිහිටක් සැලසෙනවද. අර ධාතුන් වහන්සේලා කරඬුවෙන් මෑත් වෙලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු ස්වභාවයෙන් වැඩ හිටියා. එතකොට හැම සෑයකම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ කරඬුවක. හැම සෑයකම ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ කරඬුවක. මේ අපගේ උතුම් ස්වර්ණමාලි මහසෑ රජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ පිරිනිවන් පාන විදිහට, බුදු පිරිමයක් විදිහට. සුදු පාට රැස් විහිද විහිදි තියෙන්නේ අදටත් තියෙනවා. රජතුමා ප්‍රීතියට පත් වෙනවා. ඒක සත්‍යක්‍රියාවක්. 5000ක් කල් සකල සතර සිත සලසනවා නම් මේ විදිහට වැඩ ඉන්නයි කියලා අදිෂ්ඨාන කළා. ඒ විදිහට වැඩ හිටියේ නම් අදටත් සිත සැලසෙනවා. ඒකයි කියන්නේ මහසෑ රජාණන් වහන්සේ ළඟ වැඳ වැටි පසඟ පිහිටුවලා වන්දනා කළා, නල්ල බිම තියලා වඳින්න ඕන. වැඳලා මාට මේ උතුම් ද්‍රෝණියක් ධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් පිහිට සැලසේවා, ආශිර්වාද සැලසේවා කියලා ආශිර්වාද ගන්න ඕන. මේ තරම් ආනුභාව සම්පන්න තැනක් තිබිලා අපි මේ රටේ ලෝකේ ඇවිදැවිද කෙලෙස් වලින් පීඩා විඳ විඳ මේ මනුස්ස ජීවිතේ ප්‍රයෝජනෙ ගන්න නැහැ කියන එක කොයි තරම් අභාග්‍යයක්ද. පින්වත්නි, රජතුමා ධාතු නිධානය කරලා රජතුමාගේ සියලු ආභරණ ගලවලා ධාතුන් වහන්සේලාට පූජා කළා. ඇමතිවරු ධාතුන් වහන්සේලාට පූජා කරන ආභරණ, සංඝයා පිරිත් සජ්ජායනා කරන රහතන් වහන්සේලා, මේ මහසෑයේ මුල ඉඳලම පිරිත් කිව්වේ රහතන් වහන්සේලා, කොච්චර ආනුභාවයක්ද. ඊට පස්සේ පින්වත්නි අමාත්‍යවරු මේ ගර්භය උඩට ගිහිල්ලා අර ධාතු ගර්භයට රත්තරන් දානවා, රන් රිදි මුතුමැණි. ඊට පස්සේ මිනිස්සු තමන්ගේ තියෙන කනකර ගලවලා සුවඳ පැනින් සෝදලා දෙනවා ධාතු ගර්භයට දාන්න. රජතුමා අනුකම්පාවෙන් ලංකාවේ සියලු දෙනාට ධාතුන් වහන්සේලා වඳින්න දවස් 7ක් ගර්භයේ විවෘතව තිබ්බා. මිනිස්සු ඔක්කොම ගර්භය උඩට ගිහිල්ලා ධාතුන් වහන්සේලා දැක බලා ගත්තා. ඉර්දියක් කළා රහතන් වහන්සේලා දෙවිවරු මිනිස්සු ගෙදරින් එනවා මහසෑයට යන්න ඕන කියලා. ගෙදරින් බැහැලා විනාඩි 5ක් යනකොට මහසෑය ළඟ. කතරගම ඉඳලත් මෙතෙන් පොඩි වෙලාවකින් එනවා. එදාම ධාතුන් වහන්සේලා වැඳලා එදාම ගෙදර යනවා. දවස් 7න් සම්පූර්ණ මුළු ලංකාවේම හිටපු පින්වන්තය මහසෑය වන්දනා කළා. රජ්ජුරුකව ස්වාමිනි දැන් ධාතු ගර්භේ වහන්න සුදුසු කාලයයි. ඊට පස්සේ ඒ රහතන් වහන්සේලා පෙනෙන් නැති වෙන්න තියලා තිබර ගල්පතුර, මේඝවර්ණ ගල්පතුර ඉරිදීෙන් ගෙනල්ලා උඩ තියලා වැහුවා. වහනකොට අදිෂ්ඨානයක් කළා. මොකද අදිෂ්ඨානේ? සෑය ඇතුලේ මල් තිබ්බනේ, ඒ මල් 5000ක් කල් පරවෙන්නපා කියලා. දැන් පූජා කරපු මල් වාගේ දැනුත් ඇතුලේ තියෙනවා. රජ්ජුරෝ සුවඳ මැටි, දැන් සඳුන් එහෙම මේව කළා තෙත් කරලා තියෙනවනේ, වැඩි කියන්නේ සුවඳ මැටි කියලා. ඊළඟට සුවඳ මැටි වර්ග, සුවඳ කල්ක රජ්ජුරෝ තිබ්බනේ, අදිෂ්ඨාන කළා ඒව වේලෙන්නපා කියලා. රජ්ජුරෝ තිබ්බ විදිහටම අදටත් තියෙනවා. ඊට පස්සේ පහන් දැල්ලුවානේ, රත්තරන් මේ කම්බියක් දා මේ මේ තිරේ දාලා, මේ තිරය දාලා රත්තරන් ආවරණය සහිතව තෙල් සඳුන් තෙල් වලින් පහන් දැල්ලා තියෙනවා, සුවඳ තෙල් වලින්. ඒ පහන් නිවෙන්න එපා කියලා අදටත් තියෙනවා. දැන් ඔය මිනිස්සු කියනවා අර බාති රජුර ඇතුට ගිය වෙලාවේ සල්වි වැදිලා පහනක් නෙවුණා. වංශ කතාවක් අපිට නම් කියවන්න ලැබිලා නැහැ. එහෙම එකක් නැහැ. රහතන් වහන්සේලා අදිෂ්ඨාන කළා 5000ක් කල් බුද්ධ ශාසනයේ තියෙන තුරු පහන් නෙවෙන්න එපා කියලා. කිසි කෙනෙකුට පහනක් නෙවෙන්න බෑ. ඊළඟට අදිෂ්ඨානයක් කළා කිසිම කෙනෙකුට මේ මහසෑයේ සතුරෙකුට ගර්භයට කිට්ටු වෙන්න බැරි වේවා කියලා. අදට උනත් මේ සෑය කැඩුවොත් එහෙම ධාතු ගර්භේවත් දකින්න බෑ. පොළොව ඇතුළට යනවා. රහතන් වහන්සේලාගේ ඉරිදී කාටවත් ධාතු ගර්භය ඇතුළේ ඉරිදීකින් හැර පුණ්‍ය ස්වභාවයකින් හැර ධාතු ගර්භය ඇතුළ බලන්න බෑ, හාරන්නත් බෑ. ධාතු ගර්භයට කිට්ටු වෙන්න බෑ කාටවත්. ඊට පස්සේ අදිෂ්ඨානයක් කළා මේ ඇතුළේ තියෙන නිදන් වස්තු මාරයාටවත් සොලවන්න බැරි වේවා කියලා. මාරයාටවත් සොලවන්න බෑ. ඇතුළේ තියෙන එක මැණික් ගලක් මාරයාටවත් සොලවන්න බෑ. පින්වත්නි, මේ ඔක්කොම වෙනකොට මේ පින්කමට මාරය කරදර කරයි කියලා ඉන්දගුත්ත මහරහතන් වහන්සේ මේ අහසේ කුඩයක් මැව්වා. යකඩ කුඩයක් වටේට මේ මළුවට වැඩිය ලොකු කුඩයක් අහසේ තියෙනවා. මාරයට පේන්නේ නැහැ මෙතන ධාතු නිධානය කරන විදිය. ඉන්දගුත්ත මහරහතන් වහන්සේ හරි පුදුම දෙයක්. ඊට පස්සේ මාරයටත් මේ හොල්ලන්න බෑ. කිසි කෙනෙකුට මේ මහසෑය ඇතුලේ තියෙන බඩු හොල්ලන්න බෑ. ඊට පස්සේ අදිෂ්ඨානයක් කළා මේ ගල් පතුරු හය එකට එකක් පැහැහිවා. අය පතුරු පතුරුක් මෙහෙම එක එකතු වෙලා කියලා පේන්නේ නැහැ. රේඛා පේන්නේ නිකම්ම පැහැහිලා තියෙන්නේ. රහතන් වහන්සේලා අදිෂ්ඨාන කළා. මේ පොළොව කම්පා වෙනවා, සෙලවෙනවා, අහසින් මල් වර්ෂා වැටෙනවා. පංචතූරි නාදේ වටේම ඇහෙනවා. දෙවිවරු සාදුකාර දෙනවා, පවන්සල්නවා. ඊට පස්සේ මෙතන රහතන් වහන්සේ පියදාසී කියන මහරහතන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ලක්ෂ ගානක් දෙනා මාර්ගඵල ලැබුවා. හරියට මේ රුවන්වැලිය මහසෑයේ සෑය ඉදිකිරීම සහ ධාතු නිධානය නිසා ලෝකේ රහතන් වහන්සේලා පහළ වුණා. ඒ මුල් කරගෙන ඒකයි තියෙන අනුභවය. ඊට පස්සේ රජ්ජුරුව ප්‍රකාශයක් කළා, දැන් තම තමන් පරම්පරාවෙන් වඳින ධාතු වහන්සේලා තියෙනවා නම් තැන්පත් කරන්න ඇවිල්ලා කියලා. ඔන්න අනිත් විශේෂ කාරණේ. එතන මිනිස්සු පරම්පරාවෙන් ඇවිල්ලා රන් කරඬුවල, රිදී කරඬුවල ධාතු වහන්සේලා තැන් වන්දනා කරනවනේ ගෙවල් වල. ඒ ධාතු වහන්සේලා ගෙනල්ලා මහසෑයේ අර ධාතු නිධානේ උඩින් තිබ්බා. විස්තර තියෙනවා ඒ විදිහට කරඬු 1000ක් උඩ තියෙනවා කියන සර්වඥ ධාතු කරඬු 1000ක් ධාතු ගර්භයේ උඩ ගල උඩින් තියෙනවා කියන. මේ උතුම් ස්වර්ණමාලී මහසෑරජන් වහන්සේ, මේ උතුම් සෑරජන් වහන්සේට වඳින පුදුනකට කොච්චර පිං රැස් වෙනවද? මේසා උතුම් තැනක් තුන් ලෝකෙම ආයේ කොහෙද තියෙන්නේ? මෙතරම් ධාතු වහන්සේලා ප්‍රමාණයක් තැම්පත් එකම එක සෑයක්වත් ලෝකේ නැහැ. මේ තමයි ඒ උතුම් සෑය. මේ තමයි ලංකාව රැකෙන තැන. මේක තමයි ලංකාවේ ජීවය. මේ තමයි අපේ බුදුරජාන් වහන්සේ. මේ තමයි අපේ ඉදිරියේ වැඩින්න ශාස්ත්‍රය. එනිසා මේ පාදම ළඟ දන ගහලා පසඟ පිහිටවලා නල්ල තියලා වඳිනකොට බුදු සිරිපා වඳිනා වගේ වඳින්න ඕන. ඉතින් මහසෑය ටික ටික හැදුණා. හතරස් කොටුව මට්ටමට හැදෙනකොට රජුරවන් හොඳටම අමාරුයි. සද්ධාතිස්ස කුමාරයාට එන්න කියලා පණිවිඩය යවුවා. ගෙන්න ගත්ත කිව්වා ඉතුරු වැඩ කටයුතු ඉක්මනට ඉවර කරන්න මට හරි අමාරුයි කියලා. ඊට පස්සේ සද්ධාතිස්ස රජුරු කුමාරයා කල්පනා කළා දැන් මොකද කරන්නේ මේක ඉක්මනට කරගන්න බැ රජුරුන් අමාරුයි. රජුරු මොකද කළේ සෑය මේ විදිහට හැදුවා රෙදිවලින්. හතරස් කොටුවෙන් උඩ සම්පූර්ණ රෙදිවලින් හැදුවා. ඒ වෙනකොට කපරාරු කළත් නැහැ. හුණු පිරියම් කළා නැහැ. මේ සෑයම රෙද්දක් මේ වෙලුවා කියලා පේන්නේ නැති වෙන්නේ සුදු රෙදි වෙලුවා. ඒතර සුදු හුණු ගැවුව විදිහට පේන්නේ. ඊට පස්සේ කොත් කැරල්ලෙත් එහෙම කළා. දේවතා කොටුව ඊට පස්සේ උඩ චත්තරේ ඒ ඔක්කොම ටික සුදු රෙදිවලින් හැදුවා. නිර්මාණයක් කළා. ඉක්මනට කළා රජුරණ කිව්වා රජතුමනි හරි. සෑය වැඩි ඉවරයි. එහෙනම් යම් බලන්න කියලා. කිව්වට රන්සිවිගෙන් රජුරණ නැගිට ගන්න බෑ. රජුරන්ට නැගිට ගන්න බෑ. ඊට පස්සේ රජුරු උස්සගෙන ආව ඇවිල්ලා ලෝවා මහ ප්‍රාසාදයේත් ස්වර්ණමාලී සැහැයත් අතර රන්සිවිගේ තිබ්බා. එහා පැත්තට හැරිලා බලනකොට ලෝවා මහ ප්‍රාසාදේ පේනවා. මේ පැත්තට හැරිලා බලනකොට ස්වර්ණමාලී මහ සැහැය පේනවා. හරි සතුටුයි රජුරන්. රජුරු මේ පැත්ත බලනවා මේ පැත්ත බලනවා. ඊට පස්සේ රජුරු කල්පනා කළා සංඝයා පිරිත් කියනවා. කෝ මේ තේර පුත්තා බේ රහතන් වහන්සේ නෑනේ යුද්ධ කරනකොට හිටපු යෝධයා මහාන වෙලා දැන් රහතන් වහන්සේ නම උන්වහන්සේ ඉරිදීෙන් එතෙන්ට වැඩියා කිව්වා ඔහොම තමයි රජතුමනි මරණෙත් එක්ක අපිට සටන් කරනකොට අපි පෙරදෙනවා කියලා මරණය ගැන ලස්සනට විස්තර කළා හිත හදාගන්න කියලා ඊට පස්සේ විස්තර කළා මේ පින් පොත කියවන්න කිව්වා ඔන්න පින් පොත කියවන එක්කෙනා පින් පොත කියවන රජුරුවන් කියවුණු කියනවා මෙහෙම මිරිස වැටි හැදුවා ලෝවා මහා ප්‍රාතේ හැදුවා රුවන්වැලි සෑය හැදුවා මෙහෙම හැදුවා මෙහෙම හැදුවා දානෙ දුන්නා දවසක් කොණ්ඩලාඹරණේ මේ දීලා පිණ්ඩපාත අටක් කරන් පූජා කළා ඊළඟට යුදගනා පිටියේ යුද්ධ කරලා සද්ධාතිස්ස කුමාරයාත් එක්ක පැනලා යනකොට බඩගිනි වෙලා ලැබුණ කෑම ටික බඩගින්නේ ඉදින් රහතන් වහන්සේලාට දන් දුන්නා අහලා තියෙනනේ විස්තර ඒ විස්තර ඒ රජුරු කිව්වා අනිත් හැම පිනක්ම මං කළේ රජ කෙනෙක් විදිහට. නමුත් අර එදා රන් තැටි කෑම ටික දුන්නේ කැලේ බඩගින්නේ ඉදින් දුප්පතෙක් විදිහට. ඒ දානේ මාව පිනවනවා. කැලේ යනකොට ආහාරයක් නැතුව මගේ කරාඹ ටික ගලවලා දීලා ආහාරයක් කරන් රහතන් වහන්සේ ලට නමකට පූජා කළා. ඒ දානේ මගේ හිත පිනවනවා. කියලා සතුටු මේ සතුටු වුණා. සතුටු වෙලා මහසෑය දිහා බලාගෙන හිටියා. රහතන් වහන්සේලා පිරිත් කියනවා. පිරිත් කියන රජ්ජුරුවන්ට පේනවා අහසින් රත හත හයක් ආවා දිව්‍ය ලෝකයි. ඇවිල්ලා කියනවා එන්න රජතුමනි එන්න එන්න ඔබට විමාන පහළ වෙලා කියලා. දිව්‍ය ලෝක හයෙන්ම මේ මහසෑය හදපු රජතුමා. ඊට පස්සේ රජතුමා කියනවා ඇති ඇති ඇති ඇති. ඒතර පිරිත් නතර කළා ඇති කියලා. ඊවසේ දැන් පිරිත් ඇහෙන්නේ. ඇයි ස්වාමිනේ පිරිත් ඇති ඇති කිව්වේ? ඇති කිව්වේ ඔබට නෙවෙයි. මේ රතවලින් කතා කරා. රහතන් වහන්සේලා මේක දකිනවා. මිනිස්සු හිතුවා අනේ මෙච්චර චෛත්‍යයක් හදපු රජුරුවත් අවසාන මොහොතේ දොඩවනවනේ. මරණය කියන්නේ ඒ තරම් භයංකර දෙයක් කියලා හිතුවා. ඊට පස්සේ රහතන් වහන්සේලා කිව්වා රජතුමනි මේ මිනිස්සු එක එකව හිතනවා මල් මාලා පළඳවන්න කිව්වා. රජුරුව මල් මාලා හයක් අරන් අර රතවල වලට මෙහෙම දැම්මා. දැන් මාලා හයක් අහසෙ එල්ලිලා තියෙනවා. ඊට පස්සේ ඇහුවා ස්වාමීනි මං කොහෙද යන්න ඕන කියලා. ඊට පස්සේ කිව්වා එහෙනම් හරියට ධර්මයේ කතා කරන දිව්‍යවරු වැඩිපුරම ඉන්නේ තුසිත දෙව්ලෝ. ඔය හෙට යන්න කිව්වා. ඊට පස්සේ මම තුසිත දෙව්ලෝ යනවා කියලා හිතාගත්තා. හිතාගෙන දැහැමින් සෙමින් මේ රාජ්‍ය පාලනය කරන්න කියලා සද්ධාතිස්ස කුමාරයාට කියලා මහාසෑය දිහා මෙහෙම බලාගෙන වැඳගෙන හිටියා. රජතුමාගේ පණ කෙන්ද ගියේ. රජතුමා කලුරිය කළේ රුවන්වැලි සෑය දිහා බලාගෙන. රුවන්වැලි සෑය දිහා බලාගෙන රජතුමා නැති වෙනකොටම රජතුමාගේ ඇඟෙම්ම දෙවිය මත වුණා. උසු දිවි රාජේ ඇඟෙම්ම මත වෙලා පළවෙනි අඩිය තිබ්බේ දෙවියා රුවන්වැලි මහසෑය. දිව්‍ය පුත්‍රයාගේ ඇඟේ ආභරණ කියන්නේ ඒ ආභරණ ටික ගැලෙව්වොත් කරත් 60ක්වත් ඕනවන කියනවා ඒ ආභරණ ටික දාන්න. ඒ දිවි රාජයා ඉස්සලාම පා තැබුවා මේ ස්වර්ණමාලි මහසෑයි. තියෙන අත් දෙක එකතු කරගෙන දක්ෂිණාවර්තව තුන් වතාවක් සෑය වටේ ගිහිල්ලා මහසෑරජාන් වහන්සේට වන්දනා කළා. මිනිසුන්ට පේන්න මහසෙන් දිව්‍ය ලෝකයට ගියා. දුටු ගැමුණු දිව්‍ය පුත්‍රය. ඒ ඔක්කොම මේ මහසෑ මළුවේ උනේ. පුදුම තැනක්. මිනිසුන්ට පේන්නම දිව්‍ය ලෝකෙ ගියා මේ සෑරජාන් වහන්සේ හදපු දුටු ගැමුණු රජු. ඒකයි. දැන් සද්ධාතිස්ස ඊට පස්සේ කිව්වා මම මගේ හැම මගේ ජීවිතේ මේ මහසෑය. මහසෑයේ ළඟම ලෝවමා ප්‍රාසාදයේ ළඟම මගේ බස්මාවශේෂ මේ ආදාහන කටයුතු කරන්න කිව්වා. අදටත් තියෙනවා. මිහිඳු මහ රහතන් වහන්සේ ආදාහනය කරපු තැන, දුටු ගැමුණු රජුර ආදාහනය කරපු තැන තියෙනවා. ඊට පස්සේ මහසෑ රජාණන් වහන්සේගේ කටයුතු සද්ධාතිස්ස රජුර තමයි අවසන් කළේ. මේ උතුම් මහසෑයට සිද්ධ කරපු පූජාවල් කෙලවරක් නැහැ. ඒ මිනිස්සු කතා වෙනවනේ, ඒ කාලේ මිනිස්සු කතා වෙනවනේ මහසෑයට උඩින් කෙලින්ම තමයි මේ සිළුමිණ සෑය තියෙන්නේ කියලා. ඊට උඩින් කෙලින්ම සළුමිණ සෑය, මහසෑය සළුමිණ සෑය, සළුමිණ සෑය කෙලින්ම එකට තියෙන්නේ කියලා ඉස්සර මිනිස්සු කතා වුණා. ඒ නිසා මෙතෙන්ට වන්දනා කරපු ගමන් රැස් වෙන පින බලයේ ශක්තිය ආශිර්වාදී සුළුපටු නැහැ. බාති රජ්ජුරුව මේ සෑයේ විදිහටම කංචුකයක් හැදුවා. කංචුකයක් කියන්නේ කවරයක්. මේක බහාලන දෙයක්. මේ සෑයේ විදිහටම හදලා ආයකක් හැදුවා. හදලා ඒ දෙක අතර අඟල් හතරක ඉඩක් තියෙනවා. ඒකේ සඳුන් කුඩු පිරෙව්වා. සඳුන් කල්ක පිරෙව්වා. ඊට කලින් අන මේ නියෝගයක් යවුවා මුල් ලංකාවටම. මොකද නියෝගේ දෑ සමන් වවන්න, ඊළඟට ඉද්දමල් වවන්න අයබදු එපා. මේ කාලේ මිනිස් ඔක්කොම ඒවා වැව්වා, ගේන්න කිව්වා, ලස්සනට ගෙව්වා මහසෑය. අර ඇයි මේ අර පටේට කවරේ සඳුන් කුඩු පුරවලා තියෙන සිදුරු කර කර මේ මල් ගෙව්වා. මේවට දෙවරු උදව් වෙන්නේ නැති. මේ මුළු සෑයම මල් මල් ඔටුන්නක් වගේ දාලා මාස බසවක්කුළුම් වැවට මැෂින් එකක් දැම්මා. ඒ මැෂින් එකෙන් කැරකිලා කැරකිලා වතුර උඩට ගිහිල්ලා පින්නක් වගේ සෑයට වැටෙනවා. දවස් හතක් මල් ඔටුන්නා මේ උතුම් මහ සෑ රජාණන්. තුන් ලෝකේ කිසිම සෑයකට එවැනි උපහාරයක් කළා නෑ. ඊට පස්සේ රජ්ජුරුවෝ ඒවා දවස් හතෙන් අයින් කළා. කල්ක ටික මේවා කරලා පූජා කරනකොට මේ සෑ මළුවේ අර සඳුන් කල්ක ඇවිල්ලා වැතිරිලා අඩිය තියන්න බෑ, එරෙනවා. දැන් රජ්ජුරුවෝ මොකද කළේ? දිග දඬු තියෙන නිර්මාණයක් කැඩුවා ලංකාවේ. කල්ලා ගහගෙන ගහගෙන ගහගෙන ගියා මුළු මළුවම නිර්මාණය. මේ අපි ඉන්න මළුව. ඊට පස්සේ දවස් හතක් ඒ විදිහට. එතනින් ඊට පස්සේ වැලි මළුව. වැලි මළුවේ පිරුණා. වැලි මළුවේ පිරෙනකොට ඇතුරුව කියනවා මේ පැදුරු වගේවා. වැලිත් එක්ක කවලම් වෙන්නේ නැති වෙන මේ කල්ක. පැදුරු අතුර වල මේ ගේට්ටු වලින් මේවා අයින් කරනවා. අයින් කරනකොට එහි පිරෙනවා. ඒකෙන් නිර්මාණයක් ගැහුවා. අද ලෝකේ මිනිසුන්ට හිතා ගන්නවත් බැරි පින්කම් දෙකක් කරලා තියෙනවා. ඒ පින්කම් දෙකේ නම විතරක් කියනම් විස්තර කරන්නේ මිනිස්සු විශ්වාස කරන්නේ නැති නිසා. මේ මළුවේ ගේට්ටු හතර වහලා මේ මුළු මළුවේම තෙල් පුරවලා තියෙනවා. ඊට පස්සේ ආයෙ සුද්ධ කළා මේ මුළු මළුවේම මී පැණි පුරවලා තියෙනවා. ඔය කිව්වොත් මිනිස්සු පිළිගන්නේ. සද්ධාවන්තයාට නම් කතා දෙකක් නැහැ, දන්නවා එහෙම කරන්න පුළුවන්. මේ වාගේ මහ සෑයකට එවැනි උපහාර සිද්ධ වෙනවා. ඒකයි. ඊට පස්සේ තව සිද්ධ වෙලා තියෙනවා, තව රජ කෙනෙක් මේ මුළු සෑයම මේ මුතු වලින් වහලා තියෙනවා. මුතු වලින් සම්පූර්ණ සෑය මුතු වලින් වහලා ඒ මුතු එකතු කරලා ඒ මුතු ගිනි තියලා ඒ අළු වලින් සෑයේ හුණු පිරියම් කරලා තියෙනවා. තව රජ කෙනෙක් කළා තියෙනවා මේ සෑයේ ඉඳලම මේ හතර මුල්ලේ කණු ඇරන් ඒ කණු වලට මුතු වැල් දාලා මුතු වියනක් හදලා. මුතු නිකම් මේ ඩුප්ලිකේට් ඒවා නෙවෙයි, මුතු. මේ උතුම් සෑරජාන් වහන්සේට කළ උපහාර. තව මට මතක ඇටියට මහ දැලියාමාන රජුරු වෙන්න ඕන. මේ සෑ මුළු සෑ මළුවේම පහන් පත්තු කළා තියෙනවා. ලස්සන ලස්සනට ළඟින් ළඟින් තියලා මුළු සෑ මළුවේම පහන් පත්තු කළා. එතකොට එදා රහතන් වහන්සේ ලැබිලා මේ වන්දනා කරන්න බලාගෙන ඉන්නවා. එතකොට මේ පින්කමට හානි වේවා කියලා ආකාශයෙන් මාර්යා ගිනි වර්ෂාවක් කෙව්වා ඒ වෙලාවේ. එවනකොට මේක රහතන් වහන්සේ නමක් දැක්ක අහසින් ගිනි මැස්සක් එනවා. ඒ රහතන් වහන්සේ මේ රුවන්ගලි මහන්සයයි වටවෙන්ට අහසේ පොළොවක් මවනවා. මෙහෙම නෙස්සංගල උඩට යවල පොළොවක් මවනවා. අර වැටින ගින්දර ඒ පොළොවට වැටෙන්නේ. අහෝ, මේසා අනුභව ආශ්චර්ය සිද්ධ වුණේ මේ උතුම් ස්වර්ණමාලී මහන්සය රජාණන් වහන්සේට. කෙලවරක් නෑ, කෙලවරක් නෑ පුද පූජා. මේ සෑරජාණන් වහන්සේගේ මළුවේ වැඳපු රහතන් වහන්සේලාගේ පමණ ප්‍රමාණය කෙලවරක් නෑ. කොයි තරන් රහතන් වහන්සේලා වන්දනමාන කළාද. ඉතින් මේ විදිහට වඳිනවා, පුද්දනවා, සත්කාර සම්මාන කරනවා. මේ සෑරජාණන් වහන්සේට වන්දනා කළා දිව්‍යලෝකයේ ගිය ගාන ගණන් කළා කියන්න බෑ. පින්වත්නි, සෑරජාණන් වහන්සේ හීනෙන් පිරුණත් ආශිර්වාද සැලසෙනවා. ඒකයි ආශිර්වාද. ඒකයි මම කිව්වේ මිනිසුන්ට ලෙඩක් දුකක් කරදරයක් වෙනකොට මේ උතුම් මහසෑරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වටේ ප්‍රදක්ෂිණා කරලා මල් පූජා කරලා පසඟ පීඨවල වැඳලා නල්ල බිම තියලා වැඳලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කරන්න කියලා පිරිත් කියලා මෛත්‍රී භාවනාව කරලා ආශිර්වාද අරන් යනකොට ආශිර්වාද ලැබෙනවා ලැබෙනවා ලැබෙනවාමයි. මේ තමයි තුන් ලෝකෙම උතුම් ස්ථානේ මහසෑය, ස්වර්ණමාලි මහසෑය. තුන්තිස් පැයේම දෙවිවරු වඳින තැන තමයි මේ. තුන්තිස් පැයේම දැනුත් කී දහහක් දෙවිවරු වඳිනව ඇතිද. මේ තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුරෙන් යමක මහප්‍රාතිහාරි සිද්ධ වුණ තැන. මේ උතුම් මහසෑරජාණන් වහන්සේ නිසා තමයි සිංහල ජාතියත් මේ බුද්ධාගමත් මේ ඔක්කොම ටික අපේ තියෙන්නේ. අපේ ශක්තිය බලය ඔක්කොම මේ මහසෑය අනුවසින්. ඒකයි ඊළඟට ඉන්දියාවෙන් බුද්ධ ශාසනය නැත්තරව නැතිවෙලා ගියා. ලංකාවේ නැතිවෙලා ගිනි පුපුර වගේ ආයෙ මතු වෙනවා. ඇයි? මහසෑරජාණන් වහන්සේ අනුවසින් ආරක්ෂා වෙනවා. පන්දහසක්කල් බුද්ධ ශාසනය පවතින තුරු ස්වර්ණමාලී මහසෑරජාණන් වහන්සේගේ මේ උතුම් මහසෑරජාණන් වහන්සේගේ ආනුභාවයේ සකල ලෝකයට පැතිරිලා යනවා. මේ සෑරජාණන් වහන්සේට බාරහාර වෙලා කී දෙනෙකුට පින්වන්ත දරුවෝ ලැබුණාද. මේ සෑරජාණන් වහන්සේගේ ළඟ සද්දහැසිතින් වන්දනා කළ කී දෙනෙකුගේ ලෙඩ දුක් සුව වුණාද, සුව වෙනවද? සදහැසිතින් මේ මහසෑරජාණන් වහන්සේ වන්දනා කරනකොට මේ මහසෑරජාණන් වහන්සේ නල්ල තියෙනකොට ඇඟේ අමනුෂ්‍යයන්ට ඉන්න බෑ කියනවා පින්වත්නි. ඇඟ ඇතුලේ අමනුෂ්‍යයන්ට ඉන්න බෑ කියනවා. යක්ෂ ප්‍රේතය භූතය දමල යනවා මේ මිනිසයා. ශ්‍රද්ධාසිතින් බුදු සිරිපා වඳිනා වගේ මේ උතුම් සෑරජාණන් වහන්සේ වන්දනා කරන්න ඕන. ඒකයි මේ සෑරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව පිහිටියානම් ආනුභවයේ තේරුණා නම් කිසිම දේවාලයක් ඕනේ නැහැ. මේ තමයි අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන. බුදුරජාණන් වහන්සේට වඳින්න ඔය කියන සියලු දෙවිවරු ඇවිල්ලා ඉන්න තැන මෙතන. ඉතින් මෙතෙන්නම ඇවිල්ලා කිව්වනම් හොඳයි. ඔය කියන එකක් දෙයියන්ට නේ මෙතෙන්නම ඇවිල්ලා කියන. අනිතක තමයි මේ මහා සෑරජාණන් වහන්සේගේ දේව ප්‍රතිමා අඹනකොට ඒ දේව ප්‍රතිමාවල ඒ දෙවියන්ගේ බලය ඔබ්බලා තියෙනවා. ඒකට කියන්නේ බල ගන්නවා කියලා. ඒ නිසා මහසෑරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා යම් කිසි කෙනෙක් යමක් සිහි කරනකොට ඒ ශනේහින් දෙවියන්ට එක දැනෙනවා. ඒක තමයි අතීතයේ විස්තර. ඒකයි පින්වත්නි. ඉතින් ඒ නිසා පින්වත්නි, ඒ මහසෑරජාණන් වහන්සේ ඔය එක එක ආක්‍රමණ වලින් බුද්ධ ශාසනය ගැන කතා කරන්න ආදරය කරන පිරිස ලංකාවෙන් නැති වෙලා ගිහිල්ලා මේ සෑරජාණන් වහන්සේ ගරා වැටුණා. 1870 ගණන් වල තමයි මට මතක හිටියේ ධම්ම ගවේෂි කියලා වෙන්න ඕන. අවුරුදු 26ක හාමුදුර නමක් තමයි ඉස්සලාම මේ සෑය හදන්න ඕන කියලා හිතෙන්නේ. මට ඔක හිතට ගියේ අවුරුදු 26ක තරුණ හාමුදුර නමකට හිතෙනවා මේ සෑය හදන්න ඕන කියලා. ඒ හාමුදුර පොඩි කුටියක් තියාගෙන එනේන මිනිසුන්ට කී කියා අපි මේ සෑය රජාණන් වහන්සේ හදමු හදමු කියලා මිනිස්සු ඉතින් උදව් කරනවා. අවුරුදු 40ක් පේසාවල් ටික හැදුවා. හදලා 1907 වෙනකොට හදපු පේසාවල් ටික එකම දවසේ පොළොවට ආය කඩාඩ වැටෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ මානස කොහොම හදාගන්න ඇදෙද කියලා අපිට හිතා ගන්න බෑ. එතකොට තමයි අර වෙද අප්පුහාමිලා ඇවිල්ලා ඒ අය මේ මහා සෑය හදන්න පටන් ගන්නවා. 1940 ගණන් විතර වගේ වෙනකොට මගේ හිතේ මට හරියටම කාලවකවාන මතක නෑ මහා සෑරජාණන් වහන්සේ හැදෙනවා. මහා සෑරජාණන් වහන්සේගේ කොත් වහන්සේ අඩි 25ක් විතර තියෙන උඩ රම් කොත. චූඩාමාණික්කයේ මේ හරි ආනුභාව සම්පන්න විදිහට ලැබිච්ච එක. ඒ සිළුමිණ මොඳුනේ ධාතුන් වහන්සේලා 98ක් වැඩ ඉන්න අර සෑ මොඳුනේ. සර්වඥ ධාතුන් වහන්සේලා 98ක්. ඒ බුරුම ස්වාමීන් වහන්සේ තමයි චූඩාමාණික්කයේ පූජා කරන්න මුල් උනේ. ඒ ස්වාමීන් වහන්සේ උඩ පොඩි මංජුසාවක් හදනවා තමන් ළඟ ඉන්න සර්වඥ ධාතුන් වහන්සේලා 6 නම තැන්පත් කරන්න. තැන්පත් කරන්න හදන උඩ 98 නමක් ඉන්නවා. ඒ 98 නම අදටත් උඩ වැඩේ ඉන්නවා. මේ උතුම් සෑරජන් වහන්සේ. ඉතින් ඒ සා අනුභව සම්පන්නයි. මේ විතරක් නෙවෙයි. 5000ක් කල් බුද්ධ ශාසනය ගිය තැන ධාතුන් වහන්සේලාට වඳින අවසාන කෙනත් මැරෙනවා. ධාතුන් වහන්සේලාට වඳින අවසාන කෙනත් මැරුණට පස්සේ ධාතුන් වහන්සේලාගේ ඇසුරෙන් පින් කරගන්න අය නැහැ. අන්න එතකොට මුළු ලංකාවෙම තියෙන ධාතුන් වහන්සේලා මේ උතුම් ස්වර්ණමාලි සෑරජන් වහන්සේගේ මුදුනට එනවා. ඉරිදී අබෑටයක් පමණ නමුත් ධාතුන් වහන්සේලා වඩිනවා. එහෙම වැඩලා මේ සෑරජානන් වහන්සේ දෙබෑ වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට මතු වෙලා මුතු ඇලක් වගේ අහසේ පේනවා. පෙනිලා මෙතන ඉඳලා නාගදීපේ තියෙනවා. නාගදීප සෑයේ දෙබෑ වෙලා මැණික් පුටු අහසට මතු වෙනවා. මතු වුණාට පස්සේ අර මැණික් පුටුවේ ලස්සනට ධාතුන් වහන්සේලා පිහිටලා මැණික් පුටුවත් එක්කම මේ ධාතුන් වහන්සේලා දඹදිව වජ්‍රාසනයේ බුද්ධගයාවට වඩිනවා. ඒ බුද්ධගයාවට වඩිනකොට හැම ලෝක ධාතුවකින්ම බුදුරජාණන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලා, ලෝම ධාතුන් වහන්සේලා, අස්ති ධාතුන් වහන්සේලා, නඛ ධාතුන් වහන්සේලා සියලුම ධාතුන් වහන්සේලා වඩිනවා. ඒ වෙලාවට වැඩලා අහසේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ පිහිටි තැන එතනම පිහිටනවා. අකු ධාතුන් වහන්සේලා පිහිටනවා. ඒ තැන්වල හැම එකක්ම අබෑටයක් නමුත් ධාතුන් වහන්සේලා පිහිටනවා. පිහිටලා බුදු සිරුර මැවෙනවා. යමක මහ ප්‍රාතිහාර්ය පාලා මතුවන වජ්‍රාසනයේ මත බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර දැවිලා යනවා. ඒකට කියනවා ධාතු පරිනිර්වාණ. දෙවිවරු හඬනවා, වැළපෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකට ධාතුන් වහන්සේලා තිබ්බ නිසා, රහතන් වහන්සේලා හිටපු නිසා මිනිස්සු හිත හදාගත්තා. එදාන් පස්සේ තුන් ලෝකෙටම බුදු කෙනෙක්ගේ ධාතුන් වහන්සේලා නැහැ. හඬනවා, වැළපෙනවා, පෙරලෙනවා දෙවිවරු. මනුස්ස ලෝකෙ මිනිස්සු මේක දන්නේ. එදායින් පස්සේ මේක අපායක් වගේ මේ මනුස්ස ලෝකෙ. මිනිස්සු එදායින් පස්සේ ප්‍රතිමා, බුද්ධ ප්‍රතිමා, බෝධින් වහන්සේලා ස්තූප ඔක්කොම අතුරුදහන් වෙලා යනවා, නැති වෙලා යනවා. ආයෙ වඳින්න බෑ. මේ තමයි පින්වන්තයන්ට වැඳ වැඳ දෙව්ලෝ යන්න තියෙන තැන. මේ මාසෙට වතාවක් හරි අඩුම තරමේ ඇවිල්ලා හිත පහදවගෙන වැඳොත් ඒකම ඇති වෙයි දෙව්ලෝ යන්න. මේ සාවුතුම් මහ සරජන් වහන්සේ නමක් ළඟ. සමහර මිනිස්සු දරුවෝ නැහැ කියලා දේවාලයක් ගන්න යනවා. බුදුගුණ සිහි කළා, වැඳලා පුදලා මේ උතුම් සෑරජානන් වහන්සේ ළඟ මේ සෑයේ ආනුභවයේ සත්‍යක්‍රියා කරලා පින්වන්ත දරුවෙක් අදිෂ්ඨාන කරන උට කී දෙනෙකුට ඒ වගේ ආශිර්වාද සැලසෙනවද? භූත ප්‍රේත මේ කාරණා කියලා දේවාලයක් යනවා, දෙහිපුහුල් කපනවා, ජම්බෝල කපනවා. ඊට වැඩිය එයා තුනුරුවන් සිහි කරගෙන සෑය වන්දනා කළා, සදහසිතින් ආටානාටි සූත්‍රයේ සජ්ජහනා කළා, සෑරජාන් වහන්සේට ජීවිතේ පූජා වේවා කියලා යනකොට ඒකාන්තයෙන් එයාට ආශිර්වාද සැලසෙනවමයි. හේතුව තුන් තිස් පැයේම දෙවියන් වඳින පුදන ධාතුන් වහන්සේලාගේ ආනුභාවයේ විහිදුන දෙවියන්ගේ ඉරිදීනුත්, රහතන් වහන්සේලාගේ ඉරිදීනුත්, දුටුගැමුණු රජතුමාගේ ඉරිදීනුත් හැදුන මේ සෑයේ ළඟට භූත, ප්‍රේත, පිසාච, මිනිස්සුයෝ පෙළෙන අමනුෂ්‍යයන්ට කිට්ටු වෙන්න බෑ. ඒ නිසා ඔය මේ කරදර තියන අයට හොඳම තැන තමයි මෙතන. මෙතන ඇවිල්ලාම පිරිත් කියන්න ඕන. රතන සූත්‍රය හොඳට කියන්න ඕන 21 වතාවක්. ආටානාටි සූත්‍රය 3 වතාවක්වත් කියන්න ඕන. කියනකොට ආශිර්වාද සැලසෙනවා. ඔය මිනිසුන්ගේ තියෙන බීත භූත දුර වෙලා හොඳට මූණ පිපිලා එනවා සතුටෙන්. දැන් ඉන්න මිනිස්සු මොකා කිසිම පිළිසරණක් අවහරණක් නෑ වගේ, අද හිට මොනවා වෙයිද දන්නේ නෑ වගේ ඉන්නේ. ඊට පස්සේ මැරිලා ගිහිල්ලත් මැරිලම් භූත ප්‍රේත වෙලා එනවා. රුවන්වැලි මහා සෑරජානන් වහන්සේට වැඳපු අයට එහෙම වෙන්නේ නෑ. සදහසිතේ සෑයට කංචුක පූජා කරනවා, රන්සලු පූජා කරනවා. කොයි තරම් ආශිර්වාද තියෙනවා සෑරජානන් වහන්සේට කංචුකයක් හදලා එක මිනිස්සෙක්. ඒකෙම ගිජ්ජි හඬ ගිජ්ජි එල්ලලා එච්චර යන මතක එක පවු කොල්ල හරියට ඕක විතරයි පින කර කල්ලද. ඉරස මේ පවු ඉස්මතු වෙලා මෙයා නෙරේ ගිය. නිරේ ගියට පස්සේ මෙයා ගිනිදැල් මත අර යකඩ දොරවල් ඇරෙනවා. ඇරෙනකුට ස්ලිංගාල සද්දයාව. ස්ලිංගාල සද්දෙනකුට සෑය මතක් වුණා. සෑය මතක් වෙච්ච ගමම්ම නිරේන් චුත වුණා. චාතුම් මහරජු ඉපදුණා. කොහොමද? එක මනුස්සෙක් රත්තරම් පාට සලුවක් පූජා කළා සෑයට. දැන් ඒ මනුස්සයා වැද්දෙක් පව් කරනවා. පව් මුල් වෙලා නිරේ උපන්නා. නිරේ උපදිනකොට තමාව මේ පිච්චෙන්න ගිනිදැල් මතු වෙනවා. ඒ ගිනිදැල් මත වෙන ගිනිදැල් වල පාටයි සලුවේ පාටයි එකයි. චෛත්‍ය මතක් වුණා. එදෙනින් චුත වුණා. චාතු මහරජුගේ පුදු. කොහොමද? ඒ නිසා මැරෙනකල් සීකර කර හිටියත් ඇති මම රුවන්වැලි සේවාජාන් වහන්සේ වන්දනා කළා වන්දනා කළා කියලා. දරුවෙක් විභාගෙට යනකොට ඇවිල්ලා මල් ටිකක් පූජා කළා. ජීවිතේ පූජා කළා. දරුවට ආශිර්වාද ගන්න. ඊළඟට ආවාහයක් විවාහයක් වෙනකොට පිරිසම ඇවිල්ලා වන්දනා කළ ආශිර්වාද ගන්න. පුංචි දරුවෙක් එහෙම ගෙනියන්න පුළුවන් කාලෙ එනකොට ඒ දරුවා පූජා කළ ආශිර්වාද ගන්න. දරුවෙක් කුසට ආවට පස්සේ ඒ දරුවා මෙතෙන්ට ගෙනල්ලා මේ ඒ කුස දරුවා අම්මා මෙතෙන්ට ඇවිල්ලා සෑ රජාන් වහන්සේ වැඳලා කුස අතගගා සිහි කරන්න ඕන. මගේ කුසේ ඉන්න දරුවා ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වන්දනා කරනවා. ද්‍රෝණියක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ ස්වර්ණමාලි සෑරජුන් අභියස මාගේ කුසේ සිටින දරුවා බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා කියලා තෙරුවන් සරණ යවන්න. ඔන්න ඔය වාසනාව අපි එක්කෙනෙකුටවත් ලැබුණේ නැහැ. එහෙනම් ඊළඟට ඉපදෙන දරුවන් මේ වාසනාව දෙන්න. රට රැක ගන්න, ජාති රැක ගන්න, ආගම රැක ගන්න දෙමව්පියන්ට ආදරේ සෙනෙහවන්ත මේ ලක්දිව බබළුවන පින්වන්ත දරුවෝ එයි. ඒකයි කිසි කෙනෙකුට ලැබුණේ නැහැ අවස්ථාව. ඊට පස්සේ පුංචි දරුවෝ ලැබුණාට පස්සේ දරුවෙ ගෙනියන්න පුළුවන් කාල වෙනු ගෙනල්ලා බුදු සිරිපා ළඟ වගේ මේ උතුම් ස්වර්ණමාලි සෑරජුන් ළඟ තියලා බුදුරජාණන් වහන්සේට පූජා කරන්න මේ දරුසිඟිත්තා පූජා කරනවා. මේ දරුසිඟිත්තා මහසෑය ළඟ බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සංඝුන් සරණ යනවා කියලා. ওই ලාභය අපිට ලැබුණේ නැහැ. අපේ ආච්චි අම්මලා අම්මලා අපිව ගෙනල්ලා පූජා කළේ නැහැ. ඊළඟට තමන් ඇවිල්ලා බුදු සිරිපා වඳිනවා වගේ මහසෑරජාන් වහන්සේ වැඳලා මම බුදුන් සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝ රත්නයේ සරණ යනවා, දිවි තිබෙනතුරු මම ත්‍රිසරණ සරණ ගිය උපාසකෙක් විදිහට උපාසිකාවක් විදිහට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා පිහිටි මහසෑය බුදු සිරිපා වඳිනවා වගේ වන්දනා කරනවා කියලා වන්දනා කරගන්න ඕන. අන්න ඒ ලාභය අපිට තියෙනවා. ඒකයි. එනිසා පින්වත්නි මේ සාවුතුම් මහසෑරජානන් වහන්සේ ළඟ ඔයි මම විස්තර ටිකක් කිව්වේ තියෙන හැම ප්‍රශ්නයකටම විසඳුම ගන්න පුළුවන් බුදුරජාන් වහන්සේ කියලා හිතන්න. ශ්‍රද්ධාවන්ත උපාසකයන් නම් මාසිකට වතාවක්වත් ඇවිල්ලා බුදු සිරිපා වඳිනවා වගේ මහසෑරජානන් වහන්සේ වැඳලා යනවා. අලුසා ලැබුණම අලුත් අස්වැන්නක් ලැබුණම මහසෑයට පූජා කරනවා. රස්සාවක් කළා පළවෙනි පඩියෙන් යම් දෙයක් පූජා කරනවා. පින් කරගන්නවා. පින් කර කර මේ ජීවිතයෙන් පල නෙලා ගන්න නැත්නම් ඔහි මැරිලා යයි. අඳුරේ ඉපදිලා අඳුරේ ජීවත් වෙලා අඳුරේ මැරිලා යයි. එහෙම වෙන්න දෙන්න එපා. මේසා උතුම් ආනුභාව සම්පන්න සෑරජාන් වහන්සේ නමක් වැඩ සිටිද්දී බුදුරජාන් වහන්සේ වගේ ආශිර්වාදේ සලසද්දී ඇයි අපි පිහිටක් ගන්න නැත්තේ? ඒ නිසා මේ උතුම් සරණමාලි මහා සෑරජානන් වහන්සේගේ අනුහසින් සකල සතට සෙත් වේවා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ඉතින් අපිට කොයි තරම් වාසනාවක්ද ලැබුණේ ස්වර්ණමාලි මහසෑරජාන් වහන්සේගේ මළුවේදී මහසෑ වර්ණාව කියන්න. ඒ මහසෑ වර්ණාව අහන්න සම්පූර්ණ ওই විස්තරي දැන් එකින් එක විස්තර කර කර මහසෑයේ විස්තර කියනවනම් රෑ එළි වෙනකල් කියන්න පුළුවන්. ඒ තරම් විස්තර මේ ස්තූපෙට වංශ කතාවක් තියෙනවා. තූබ වංශේ මහා විශාල විස්තර. ඒ තරම් විස්තර මේ මහසෑරජාන් වහන්සේගේ. මේ සෑරජාන් වහන්සේ තරම් රහතන් වහන්සේලා වැඳලා පුදලා නැහැ තවත්. ඒකයි මේ ඉඳගෙන හිටියත් ආශිර්වාදයක්. ඉඳගෙන හිටියත් සැනසෙල්ල. අද්දෙක එකතු කරගෙන හිටියත් සැනසෙල්ල. ඒ නිසා කවදාවත් සෑරජාණන් වහන්සේට පිටුපාන්න එපා. පිටුපාන්න නැතුව වඳින්න ඕන. ඊට පස්සේ මහා සෑරජාණන් වහන්සේට දැන් ඔය අසනීප නිසා අම්මලා ඉතින් කකුල් දික් කරගෙන ඉන්නවා. ඒනට කකුල් දික් කරන්න එපා. මහා සෑරජාණන් වහන්සේගේ දෙසට එක වෙන පැත්තකට දාගන්න. සෑරජාණන් වහන්සේ ෆොටෝ ගන්න හදන්න එපා. දැන් මිනිස්සු හරි ආසයිනේ ෆොටෝ ගන්න. එතකොට හේතු බුදු ගණන්නේ. දැන් සෑය ෆොටෝ නම් ඉන්ටර්නෙට් ලෝන තරම් තියෙන්නේ. බැරි වෙලාවත් ෆොටෝ එකක් ගත්තොත් සමහරවිට ෆොටෝ ගන්න අවශ්‍ය වෙනවා මිනිස්සුන්ට. ගත්තොත් එහෙම ෆොටෝ ගන්න කලින් සෑය වෙඳලා සමාව ගන්න ඕන. මට මෙහෙම ඡායාරූප ටිකක් ගන්න තියෙනවා මට සමාවෙන්න වරදක් වෙනවා නම් කියලා. ඊට පස්සේ සෑරජානන් වහන්සේ ෆොටෝ ගත්තට පස්සේ සෑමලුවෙන් යනකොට සෑරජානන් වහන්සේ වැඳලා සී කරන්න ඕන මගේ අතින් වැරදක් වුණා නම් සමාව වෙන්න කියලා. කළ යුතු දෙයක් තියෙනවා. සෑරජානන් වහන්සේගේ මළුවට ඇතුල් වෙනකොට ෆෝන් ඕෆ් කරලා ඉන්න. මේක වෙන්නේ සෑරජානන් වහන්සේ ඇතුල් වෙනකොට කෝල් එකක් එනවා. අද කාලේ කෝල් එකක් ආපම මේක කෝච්චිය වගේ. අරේ අරක කියනවා මෙයා මේක කියනවා විස්තර ඉදින්. ඊට පස්සේ කියලා කියලා වටේ ගිහිල්ලා ඊළඟ දොරින් යනවා. අර මිනිස්සයා මහා සෑය කොහෙද කියලා දන්නේ නැහැ. රෝහල සෑය දන්නේත් නැහැ. අනිතක මේ බුදු කෙනෙක් වැඩ ඉන්න තැන වඳිනව පුදන හැරෙනකොට කෝල් එකක් කණේ ගහගෙන ඉන්නේ කොච්චර අසෝබනයිද. ඒ නිසා ඒව පුරුදු වෙන්න එපා. දන්නේ දන්නයිද කියලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ කියලා හිතලා මේ මළුවේ ඇවි නිකන් ඇවිද්දත් නිකන් මේ දක්ෂිනාවර්ත සක්මන් කර කර ওই ළමයි ඉන්නේ හඳුන් කුරු වරන් යනවා සක්මන් කර කර යනවා මළුවේ ඇවිදිනවා මට නම් හරි සතුටුයි මේ නිකන් ගියා. ඉඳගෙන හිටියත් සතුටුයි. ඇයි බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නේ? මුල්ලේම ඉන්න කෙනා ගැනත් බුදුරජාණන් වහන්සේ දන්නවද නැද්ද? බුදුරජාණන් වහන්සේ දන්නවා හැම කෙනෙක් ගැන. එනිසා යාගේ හිතේ යම් අදහසක් තියෙනවා නම් ඒක ඉටුවේ. මේ සෑ රජාණන් වහන්සේ දිහා බලාගෙන කී දෙනෙක් අරහත්ත්වයට පත් වුණා? ඒකයි. එනිසා ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ අනුභවය සිහි කරන්න. මේ ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේගේ අනුභවය සෑමලුවේ කියලා තමන්ගේ දරුවට පින් අනුමෝදන් කරන්න රූපවාහිනිය පටගත කරන්න ඕන කියලා ඕස්ට්‍රේලියාවේ නන්දිය මහත්මයා තමයි මහන්සි වෙන්නේ. එතුමාගේ ශ්‍රවණා ආබාධයෙන් පෙළෙන රෝගීව සිටින ඒ තමන්ගේ සසස් අභේ ගුණවර්ධන පුතාට සිත ප්‍රාර්ථනා කරන්නේ දරුවෝ දෙදෙනාට. ඉතින් මහාසෑ වරුණ රුවන්ගලි මහාසෑයේ පිණිපිනීම අපි වරුණ කියපු පින් බලේ මේ උතුම් මහාසෑයේ අනන්ත අනුහසින් මහාසෑයේ වටකොට විහිදුන සාදු නාදේ අනුහසින් විහිදුන පංච තූර්ය නාදේ අනුහසින් මේ සෑ මළුවේ ඇහෙන බුදු ගුණවල අනුහසින් ඒ දරුවගේ ශ්‍රවණාබාධ දුරු වෙලා රෝගාබාධ දුරු වෙලා බුදු සසුනේ පිහිට ලැබමින් පින් දහම් කරගනිමින් ඒ දරුවා නිදුක් වේවා නිරෝගී සුවපත් වේවා ඒ පවුලේ සියලු දෙනා ගෞතම සසුනේ පිහිට ලබත්වා සාදු.